संसार सारोग विनीतनी सं सन्नीत सातं सुचि सारधि सं संधीरखं स्वन्न तनूपलासं संलापदेशिं फलमे विशासं संसाधिगं केवलमोहनासं सन्नाह कन्मार रने विशेषं संसेवितं दासि मुदार आसं संहार धम्मं फलमे सदासं සන්දස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස විඤ්ඤා උප්පත සං සෙන්ධා අවිඤ්ඤා නිපත සං වරා සංඝෝ පවයමානානම් බුද්ධෝ පවද සංවරෝති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි ඇමරිකා එක්සත් ජනපදයේහි මේ කැලිෆෝනියා ප්‍රාන්තයේහි ලොස් ඇන්ජලිස් නුවර ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2021 වර්ෂයේහි නවන් පුන් පොහොදා සීල් වැඩසටහනෙහි සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අප බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතයට තියෙන කිසියම් අන්ධකාරයක් තියෙනවා නම් ඒ අන්ධකාරයේ අඳුර නැත්නම් අවිද්‍යාව මොකද්ද කියලා පැහැදිලි කරගන්නටත් ඒ අවිද්‍යාව දුරු කරලීමේ විද්‍යාව ඥානය නුවණ ප්‍රඥාව කොමක්ද කියලා සාකච්ඡා කරන්නටත් ඒ නුවණ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාළ මාවත පැහැදිලි කිරීමත් අද අප මෙහිදී බලාපොරොත්තු වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා විඤ්ඤා උප්පත සංසෙට්ඨා යංගිස් දෙයක් උඩට නැගෙන දේවල් අතුරින් ඉහළට නැගෙන දේවල් අතුරින් යමක් තියෙනවා නම් ඒ අතරින් උතුම්ම දේ තමයි විද්‍යාව ප්‍රඥාව කියලා කියන්නේ. අවිද්‍යා නිපදතං වරා යකට පල්ලෙහාට වැටෙන දේවල් අඩු වෙන දේවල් ෂේවන දේවල් අතුරින් දෙයක් තියෙනවා නම් අන්න ඒ පල්ලෙහාට වැටෙන දේ තමයි අවිද්‍යාව නොදැනීම කියලා මෝඩකම කියලා. මෝඩකම අඩුවීම තමයි ජීවිතයේ වටිනාම දේ කියලා. සංගෝ පවජමානානං ඇවිදින අතුරින් සංඝරත්නය උතුම් මේ මිහි මඩල සනසා වැඩම කළා වූ ගම් දනව් සැරිසරා ධර්ම දේශනා කරමින් ලෝකයාට අපමණ කරුණාවෙන් වැඩම කරන මහා සංඝරත්නය මේ මිහි මත වැඩම කරන උත්තමයන් අතුරින් උතුම් කියලා. බුද්ධෝ පවදතං වරෝ කතා කරන අතුරින් මේ ලෝකේ උතුම්ම තැනැත්තා බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට ඉහළට නැගෙන දේවල් අතුරින් විද්‍යාව ප්‍රඥාව උතුම් කියලා දේශනා කළා. පහළට වැටෙන දේවල් අතුරින් අඩුවෙන දේවල් අතුරින් අවිද්‍යාව නොදැනීම මෝඩකම සඳහන් කරනවා. එවාගේම මේ ලෝකේ ඇවිදින අතුරින් සංඝරත්නය උතුම් කියලා සඳහන් කරනවා. එවාගේම කතා කරන්න ඕන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා සඳහන් කරනවා. මේ කරුණ ටික තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සදහවත් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ යම්තාක් අපට ධර්ම දේශනා කළා නම් ඒ දේශනා කරපු හැම දහම් පදයකින්ම උන්වහන්සේ අපට ප්‍රඥාව ලබා දීමටයි කටයුතු කළේ. ඇයි උන්වහන්සේ එහෙම ක්‍රියා කළේ? ඊට හේතුව තමයි භාගතුන් වහන්සේ සඳහන් කරනවා, ලෝක යම් කෙනෙක් දුක් විඳිනවා නම්, මානසික පීඩා විඳිනවා නම්, ඒ මානසික දුක් පීඩා එන්නේ අඥාන තැනැත්තා වෙත, අනුවණ තැනැත්තා වෙත කියලා. අපි යම්කා කායික මානසික දුකක් විඳිනවා නම්, ඒ දුක විඳින හැම අවස්ථාවකදීම අපේ ස්වභාවය තමයි අපි අනුවණ කමින්, අඥාන කමින්, අවිද්‍යාවෙන්, මෝහයෙන් ඉන්න අවස්ථාවක්. එතකොට අනිත් පැත්තට අපට තේරුම් ගන්න පුළුවන්, ලෝක යම් තාක්ෂණයක නිසලස ආධ්‍යාත්මික වශයෙන් සුවයක් විඳිනවා නම් ඒ සුවය විඳින තැනැත්තා ඉන්නේ විද්‍යාව තුළ, ප්‍රඥාව තුළ කියන කාරණය. මේ ලෝකයේ බිහිවෙච්ච හැම දෙනාගේම උසස්තම පරමාර්ථය තමයි සතුටෙන් ජීවත් වීම. සතුටෙන් ජීවත් වෙන බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ හුඟක් ඉගෙන ගත්තොත්, ලොකු රැකියාවක් කළොතින්, ඉහළ ධනයක් ලැබුණොතින්, ඥාති මිත්‍රාදීන් හුඟ පිරිසක් තමන්ට ඉන්නව නම් සුහදව, මේක තමයි සතුට සැනසීම විදියට බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඒ තුලනොත් අපට කිසියම් විදියක සැනසීමක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා, තෘප්තියක් ලැබෙනවා. නමුත් ඒ භෞතික වශයෙන්, ලෞකික වශයෙන් ලබන සියලු සැප අවසන් වන්නේ දුකකින්. මේ ලබන සැපත කවදාමකවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ, තෘෂ්ණාවට දාස වෙලා නිරතුරුව දුක වෙතයි මේ ගමන් කරමින් ඉන්නේ. උපනීයති ලෝකෝ අද්දුහෝ, මේ ලෞකික ජීවිතය තුළ ලබන සතුට, ලෝකයා විඳින සතුට නිරතුරුව වැයවීමට යනවා. ශාරීරිකව තියෙන නිරෝගී භාවය රෝගී භාවයකට පත් වෙනවා. ලස්සනට තියෙන රූපය ටිකෙන් ටික දිරාපත් වෙනවා. ඊටාම ප්‍රියමනාප වශයෙන් හිටිය අය ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. මේක තමයි ලෝකයේ යථා ස්වභාවය. මෙන්න මෙවැනි ලෝකයාට බුදුරජාණන් වහන්සේ සතුට ලබන සැබෑ මාවතක් දේශනා කළා. ඊට හේතුව තමයි මේ ලෝකයේ අය සැපත කියලා හොයාගෙන හිටියේ දුකටමයි. මහලු භවෙන් නිදහස් වෙන්න කියලා කළේ මහලු භවයට දිරාපත් වෙන දේවල් රැස් කිරීම. ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා රැස් කළේ ලෙඩ දුක්වලට පත් වෙන දේවල්. මරණයෙන් නිදහස් වෙන්න කියලා තෝරගත්තේ, ලං කරගත්තේ මරණයට පත් වෙන, විනාශ වෙනම දේවල්. මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ මේ වෙනස් වෙන ලෝකය තුල නොවෙනස් වෙන යථාර්ථයකට පත් වෙනට ධර්ම දේශනා කළේ. මහලු වෙන ලෝකයේහි මහලු භාවයෙන් වෙන දුකෙන් නිදහස් වෙන ධර්ම දේශනා කළේ. ලෙඩවීමෙන් දුකට පත් වෙන ලෝකයාට ලෙඩ දුක්වලදී දුක් නොවන මානසිකත්වයක් ඇති කරන මාවත දේශනා කළා. මරණයට පත් වෙන ලෝකයේ තුල එයින් දුක් වෙන සත්වයාට මරණය හමුවෙහි දුකට පත් නොවන විදිය මනසක් ඇති කරගන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ප්‍රිය විප්‍රයෝගයේදී, අප්‍රිය සංප්‍රයෝගයේදී දුකට සන්තාපයට පත් වෙන ලෝකයාට අන්නේ ප්‍රිය විප්‍රයෝගයේදීත් අප්‍රිය සම්ප්‍රයෝගයේදී නැත්නම් ප්‍රියමනාපය සමග එකතු වීමේදී තිමිච්ඡ සතුට නැතිවීම සහ ඒ වගේම අප්‍රියයන් සමග එක්වීමේදී ඇතිවන දුක මෙන්න මේ තත්ත්වයන්ගෙන් නිදහස් වෙනටත් උන්වහන්සේ අපට පැහැදිලි මාර්ගයක් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරක් එක්තරා තැනැත්තෙක් ප්‍රශ්නයක් අහනවා කතං ජීවින් ජීවිත මහෞසෙට්ටං කියලා. යම්කිසි කෙනෙක් කොයි ආකාරයෙන් ජීවත් වීමද ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා මොහු ප්‍රශ්න කරනවා. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ පඤ්ඤා ජීවින් ජීවිත මහෞසෙට්ටං. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා දේශනා කළා. පින්නතුනි අපි එහෙනම් කල්පනා කරලා බලමු අප දැනට ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියලා. ඔබ ඇතැම්මිට ඉහළ අධ්‍යාපන ආයතනවල විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබු කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළ මට්ටමේ උපාධි ලබන කෙනෙක් වෙන්න පුළුවන්. උසස් ආයතනවල රැකියා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකයේ ඉහළම බුද්ධිමත්තුන් වියතුන් ගුණවත්තුන් ආශ්‍රය කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එවැනි තත්ත්වයක් මත ඔබට හිතන්නට පුළුවන් ඔබ ඉහළම නුවණකින් ප්‍රඥාවකින් වාසය කරන අය කියලා. මොහොතකට කල්පනා කරලා බලන්න පින්නොත්ින අපි කොයි තරම් දුරට ප්‍රඥාවෙන් ඉන්නවාද කියලා. ඉතාම සරල උදාහරණයක් ගන්න. ඔබ කෑම ටිකක් කන අවස්ථාවේදී ඒ කෑම ටික දාලා තියෙන භාජනයේහි දෙස බලාගෙන ඔබ කෑම අනුභව කරන අවස්ථාවේදී කල්පනා කරලා බලන්න ඔබ ප්‍රඥාවෙන් ඉන්නේ කියලා. ඔබේ කටේ යම්කිසි කෑමකින් ඔබ රසයක් විඳිනවා නම් ඔබට හිතෙන්නේ ඔබ අර පිඟාන දිහා බලාගෙන ඉන්න අවස්ථාවේදී ඒ භාජනයේ තියෙන කෑම ටිකේ රසය ඔබට දැනෙන්නේ කියලා. නමුත් වෙනොතන ඇත්තටම ඔබ මේ මොහොතේ රස විඳින්නේ ඔබ දිවේ තියෙන ආහාර ටික. ඒ දිවේ තියෙන ආහාර ටික අර පිඟානේ තියෙන ආහාර ටික තරම් ලස්සන නෑ. නමුත් අපි හිතන් ඉන්නේ අර පිඟානේ තියෙන භාජනයේ තියෙන ආහාර ටිකේ ඒ ලස්සනට තියෙන ආහාර ටිකේ ඔබ මේ රස විඳින්නේ කියලා. නමුත් වෙනතුනේ මේ මොකේ තියෙන ඊටාම අප්‍රියජනක ආහාරයක රසයයි ඔබ දැන් මේ අවස්ථාවේදී භුක්ති විඳින්නෙන් ඉන්නේ. ඔබ ජීවිතය බලන්න මේ ගැන හිතලා තියෙද කියලා. එහෙනම් බලන්න ඔබ ප්‍රඥාවෙන්ද වාසය කරන්නේ කියලා. ඊළඟට බලන්න වෙනතුනේ තවත් සරල උදාහරණයක්. ඔබේ නිවසේ තියෙන සීතකරණය ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඒ සීතකරණය ගැන ඔබ සිහිපත් කරනකොට ඔබට මතක් වෙනවා ඔබේ ඒ සීතකරණය. එහිදී පින්නතුනේ අපට බොහෝ විට මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන සීතකරණය. නමුත් ඇත්තටම ඔබ සිහිපත් කරන අවස්ථාවේදී ඔබ සිහි කරන්නේ ලයිට් පත්තු වෙන සීතකරණයක්ද? ඇත්තටම නෑ පින්නතුනේ. මේ වෙලාවේ ඒක ලයිට් පත්තු වෙන්නේ නෑ. ඒක ලයිට් ඕෆ් වෙලා ඒක දොර වැහිලා තියෙන්නේ. ඇතමිට කෙනෙක් එක අරගෙන ඉන්නවයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ අවස්ථාවේ සිහි කරන්නේ දැන් තියෙන ලයිට් එක නෙවෙයි අර ඔබ අවසාන වතාවට දැකපු දේ. බලන්න පින්නතුනි අපි එහෙනම් බුද්ධිමත්ව වාසය කරන්නේ. ඔබ රාත්‍රියේ කාලේ එළියට ගිහිල්ලා ආකාශයේ තියෙන ග්‍රහ තාරකා දිහා බලන විට ලස්සන ආලෝක ඔබට පේන්න පුළුවන්. ඒ තියෙන අවස්ථාවේදී බලන්න ඔබට හිතෙනවද මේ දැන් ආලෝකයේ පේන්නේ මීට කලින් නිකුත් වෙච්ච ආලෝකයක් මට පේන්නේ කියලා ඔබට හිතලා තියෙද? ඇතැම් විට ඔබ බලන ඒ ග්‍රහ තාරකා ඇතැම් විට පෘථිවියට සමීප ග්‍රහයක් වෙන්න පුළුවන් සිකුරු ග්‍රහය වගේ. ඒකෙන් ආලෝකය නිකුත් වෙලා බොහෝ වෙලාවකට පස්සේ ඔබට ඇසට ආලෝකය පතිත වෙන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ මේ මොහොතේ එන ආලෝකය තමයි පේන්නේ කියලා. ඇතැම් විට ග්‍රහලෝක වගේ කුඩාවට පේන ඒ කුඩා ආලෝක පින්නතුනි ග්‍රහලෝක නෙවෙයි ඇතැම් විට. ඒවා ගැලක්සීස් වෙන්න පුළුවන්, මන්දාකිණි වෙන්න පුළුවන්. අන්නේ ඈත මන්දාකිණියක් දකිනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ පේන ආලෝකය තමයි පේන්නේ කියලා. ඇතැම් විට පින්නතුනි එතනින් ආලෝකය නිකුත් වෙන ඔබට පේනකොට ඒ මුල් ආලෝකය නිකුත් වෙච්ච අවස්ථාව ආලෝක වර්ෂ 100 ගණනක් ආලෝක වර්ණ ලක්ෂයක් ගිහිපු ආලෝකයක් තමයි ඔබට මේ අවස්ථාවේදී පේන්නේ. මේ අවස්ථාවේදී ඇහැට ආලෝකය පතිත වන විට සමහර විට ඒ පේන ග්‍රහලෝක වසර 100,000 ගණනකට කලින් මේ ලෝකෙන් විනාශ වෙච්ච ග්‍රහයක් ඔබට පේන්නේ. නමුත් අපට කිසිදාක හිතෙලා නැහැ. අපට හිතෙන මේ මොහොතේ තියෙන ග්‍රහ වස්තුව මේ තමන්ට පේන්නේ කියලා. ඔබ දහවල් කාලයේදී ඊටම රස්නේ තියෙන අවස්ථාවක මහා මාර්ගයේ ගමන් කරනකොට ඈත පාරේ ඔබට මිරිඟුව පේනවා. වතුර වගේ, ජලය වගේ පේන ආලෝකයක් ඔබට ඈත පේනවා. මේ අවස්ථාවේදී අපට හිතෙන්නේ වතුර තියෙනවා වගේ කියලා. නමුත් ඇත්තට මෙතන වතුර නෙවෙයි තියෙන්නේ. එතන රස්වැච්ච තාපයේ ඉහළට නැගෙන අවස්ථාව වතුර වගේ පේනවා. පින්නතුනේ මේ අපි ඊටම සරල උදාහරණ ටිකක් මේ කිව්වේ. එතකොට බලන්න මේ කරුණවලදී අපි කොයිතරම් නුවණින් වාසය කළාද කියලා. පින්නතුනේ අපි බොහෝ විට නොදැනීම තුල මේ වාසය කළේ. මේ අපිට පේන ඊට සරල උදාහරණ ටිකක් මේ කිව්වේ. එතකොට පින්නතුනේ මෙන්න මෙවැනි සත්‍යයන් මත තමයි ලෝකයේ බොහෝ විට පදනම් වෙලා අපට තොරතුරු සඳහන් කරන්නේ. අන්න එවැනි අය ප්‍රකාශ කරන ප්‍රවෘත්ති වාර්තායේ අප බොහෝ විට සත්‍ය කියලා ගන්න පින්නතුනේ. එතකොට අපට තේරෙනවා අපි කොයිතරම් ප්‍රඥාවෙන්ද වාසය කරන්නේ කියලා. මේක තවදුරටත් ඉහළට ගියාට පස්සේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගත්තොත් ඉතාම සියුම් විදියට අපේ අවිද්‍යාව තුළ වාසය කරන ආකාරය. ඇතැම් විට ඔබට හිතෙන්න පුළුවන් මේ අතීත ආලෝක ශබ්දාදී නැති වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ පෙනෙන ශබ්දය, මේ මොහොතේ පෙනෙන වර්ණය අපට මේ මොහොතේ දකින්න පුළුවන් කියලා. නමුත් පින්නතුනේ ඇත්තටම අපි ඇසක රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට අපේ යථාර්ථය මොකද්ද? ඇස, රූපය, ඒ වගේම චක්කු විඥානය මේ තුන මුලින් හටගන්නවා. ඒ තුනෙන් ස්පර්ශය හටගන්නවා. ඊට පස්සේ වේදනාව, මේ කරුණු ගාන පසු කළ ගිහිල්ලා ඊට පස්සේ මේ කාරණා අරමුණු කරගෙන මනෝ ධාතුවක් හටගෙන ඒ මනෝ ධාතුවක් නිරුද්ධ වෙලා මනෝ විඥාන ධාතුවක් හටගෙන ඒ මනෝ විඥාන ධාතු අරබය හට ගන්නා වූ සංඥා වේදනා දෙක වර්තමාන මන ආයතනෙන් සීකිරීම වශයෙන් මනෝ විඥානයේ වශයෙන් දකීම අවස්ථාවයි රූපයන් දකිනවා කියලා කියන්නේ. එහෙනම් පින්නතුනේ අපි මේ රූප දකින සම්ධාන හැම අවස්ථාවකදීම தත්ත්වය මොකද්ද? ඒ හැම අවස්ථාවකදීම தත්ත්වය අර මුලින් තිබෙච්ච මුලින් අධ්‍යක්ෂක අවස්ථාව, මුලින් ස්පර්ශ සමුදයට ගිහිපු අවස්ථාව මේ අපි සිහි කළා හඳුනා ගන්න අවස්ථාවේදී ඒක ස්පර්ශ නිරෝධයට ගිහිල්ලා. ස්පර්ශ නිරෝධ ලෝකයක් අපි අත්විඳිනකොට අපිට නිතරම හිතෙන්නේ ස්පර්ශ සමුදයන්ති අපි ඉන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වෙනත් විදියකින් ගත්තොත් මේ අවිද්‍යාව පාදක කරගෙනම අපි ඇසට රූපයක් දකිනකොට අපි හිතන්නේ බාහිර මේ මොහොතේ රූපය දියේ කියලා. මේක තමයි නොදැනීම කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපි ඇහැට රූපයක් පේන අවස්ථාවේදී අපි හිතනවා මේක කලින් තිබෙච්ච රූපයක් මේ අපිට පේන්නේ. ඒ රූපය අපි මේ මොහොතේ දකිනවා. දැකලා ඉවර වුණාට පස්සෙත් මේ රූපේ ඉතුරු වෙනවා කියලා අපිට හිතෙන්නේ. පින්නතුනේ ඒක නෙවෙයි යථාර්ථය. කුමක් යථාර්ථය? අපි මේ මොහොතේ අත්විඳින්නේ ඒ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච අධ්‍යක්ීමක ප්‍රතිඵලයක්. ඊ අපි ස්පර්ශ වෙන අවස්ථාවේදී තිබෙච්ච ඇසවත්, රූපයවත්, ඒ වගේම චක්කු විඥානයවත්, චක්කු සංපස්සයවත්, වේදනාවවත් අතීතයෙන් වර්තමානයට ආව නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යනවත් නෙවෙයි. ඒක වර්තමානයේම හටගෙන වර්තමානය තුළම නිරුද්ධ වෙනවා. ඒ වගේම පින්නතුනේ තවත් දුරට අපි විමසලා බලනකොට අපිට හිතෙන බාහිර රූපයක් තියෙනවා, ඒ රූපේ මෙනෙහි කරන මම අභ්‍යන්තරේ ඉන්නවා කියලා හිතෙනවා. සමහර විට අපි රූපය අනිත්‍යයි කියලා හිතනවා. රූපය කැඩිලා බිඳලා විනාශ වෙනවා යනවා කියලා හිතනවා. නමුත් හිතනවා ඒ බාහිර පේන රූපය දකින්න මම ඉන්නවා, නিত্য වූ ආත්මයක්, විඥානයක්, සිතක්. මේ අභ්‍යන්තරේ පැත්ත ඉඳගෙනයි මේක බලන්නේ කියලා අපි ඇත කියන අන්තයට යනවා. පින්නතුනේ මේකත් යථාර්ථය නෙවෙයි. මේ දකින කියලා වෙනම පුද්ගලයෙක් ඉන්නව නෙවෙයි. මේ දකින මොහොතම තමයි තමන්ගේ ලෝකය. ඒක මේ මොහොතේ හටගන්න ලෝකයක්. වෙනත් ආකාරයකින් කියනවා නම් අවිද්‍යාවේ ස්වභාවය. අපි ඇසට රූපයක් දකිනකොට අපි හිතනවා ඒ දකින රූපය ඒ තියෙන ස්වභාවයෙන් මේ තමන්ට පේන්නේ කියලා. ගලක් පේනවා නම් අපි හිතනවා මේ ගලම තමයි තමන්ට පේන්නේ කියලා. මලක් තියෙනවා නම් මලම තමයි තමන්ට පේන්නේ කියලා හිතනවා. ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නවා නම් ඔබ ඉදිරි පිට පේන ප්‍රතිමා වහන්සේ ඔබට හිතෙනවා මට පේන ප්‍රතිමා වහන්සේම තමයි මේ තියෙන ප්‍රතිමා වහන්සේම තමයි තමන්ට වෙන්නේ කියලා. ඒ බාහිර රූපේ යථා ස්වභාවය තමන් දකින්න කියලා හිතනවා. නමුත් වෙනදෙන බාහිර පේන මේ පිළිම වහන්සේ නෙවෙයි ඔබට පේන්නේ. ඔබට මේ පේන්නේ වර්ණ රූපය. ඒ වර්ණ රූපය ඇසට හටගෙන පතිත වෙලා නිරුද්ධුණාට පස්සේ අපේ මනෝ විඥාණයෙන් අපි උපදවා ගන්නා වූ පිළිම වහන්සේ තමයි අප ඉදිරියට මේ ඉන්නේ. මේ ප්‍රතිමා වහන්සේ දකින්නකොට ඔබට ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇති වෙන්නේ ඔබේ මානසික ස්වභාවය අනුව මිස මේ බාහිර රූපයෙන් එන දෙයක් නෙවෙයි. බාහිර රූපයෙන් එන දෙයක් නම් මේ ප්‍රතිමා වහන්සේ දකින්නකොට හැම දිනාට මේක වගේ ඒ ගෞරවයේ ශ්‍රද්ධාව හට ගන්නට ඕන. එහෙම හට ගන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම අපිට වෙනත් විදියකින් බලනකොට හිතෙනවා අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණු වන දේ මේ මොහොතේ ලබන අත්දැකීමක් තියනවා නම් දුකක් හෝ සැපක් තියනවා නම් ඒ සැපද ජීවිතයේ ඕනෑම මොහොතක ඒ විදියටම ලබන්න පුළුවන්, ඒ විදියටම සැප හෝ දුක ලබන්න පුළුවන් කියලා. මේකත් පින්නතුනි අවිද්‍යාවේ ලක්ෂණයක්. අපි මේ මොහොතේ දකිනකොට සතුටක් ඇති වෙන දේ ඊළඟ මොහොතේ ඒ දෙයම දැක්කත් අපිට පින්නතුනේ සතුටක් ඇති නොවෙන්න පුළුවන්. ඔබ හුඟක් නිරාහාරව කුසගෙන ඉන්න අවස්ථාවකදී ඔබට ආහාරයක් දැකලා හුඟක් සතුටක් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ආහාර ටිකම හොඳට කුස පිළිලා ඉතාම තෘප්තිමත් වෙන අවස්ථාවකදී දැක්කොත් ඒ සිතුවිල ඔබට ඇති වෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් සිතුවිල්ලක් හටගන්නේ. ඔබ මේ මොහොතේ අහන ශබ්දය ඉතාම ලස්සන ප්‍රියමනාප ශබ්දයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ශබ්දය ඔබ ඊළඟ මොහොතේ හිතේ කලකිරීමෙන් ඉන්න අවස්ථාවකදී අහනකොට ඒ ශබ්දය සතුටක් වෙන්නේ නැහැ. නමුත් අපි මේ යථාර්ථයේ තේරුම් නොගන්න නිසා අපි අවිද්‍යාව තුළයි වාසය කරන්නේ. ඒ වගේම කායිකව ලැබෙන වේදනාවක් ගත්තොත් ඒ වේදනාව අපිට හිතෙනවා Tamanට දුකක් කියලා. උදාහරණයක් වශයෙන් කියමු ඔබේ කොණ්ඩේ හයියෙන් යම් කෙනෙක් ඇද්ද කියලා. ඔබට රිදෙන්නේ. ඔබ නොහඳුරන කෙනෙක් වස්ත්‍රාතේ ගියද්දී ඇමිට ඔබේ කොණ්ඩෙන් අදිනවා. ඔබට යම් කිසි වේදනාවක් ආවා. ඔබ ඇමිට කේන්ති ගන්නවා. ඇමිට ඒක ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. බලන්න ඒ විදිහටම ඔබේ සුරතල් දුව හෝ පුතා ඔබ වඩාගෙන ඉන්න අවස්ථාවේදී ඒ දරුවාත් ওই විදිහටම ඔබේ කොණ්ඩෙන් ඇද්දා. ඇදපු අවස්ථාවේදී ඔබට ඒ වගේම යම් කිසි ස්පර්ශයක් ඇති වුණා. බලන්න ඒ වෙලේ ඔබේ මානසිකත්වය ඔබට ඒ වෙලාවේ අර වගේ දුකක් ආවද? මානසික පීඩාවක් ආවද? කායික වේදනාව සමානවත් වෙනතුනි මනසේ ඇතිවන තත්ත්වය හාත්පසින් වෙනස්. ඔබේ බත්තිගානේ ඉතාම රසවත් කෑම ටිකක් ඔබ කමෙන් ඉන්නවා. හදිසියෙම කිසියම් අසරණ වෙනත් ළමයෙක් පිට ළමයෙක් බොහොම අපිරිසිදු දූටින ළමයෙක් ඇවිල්ලා ඔබේ පිඟානේ කෑම ටිකක් ගන්නවා. ඔබ මේක ඇහැට දැක්කා. දැක්ක අවස්ථාවේදී ඔබේ හිතේ දැඩි පිළිකුලක් ඇති වුණා. ඔබ හැතැම්මිට ඒ බත්තිගානම අයින් කරන්න පුළුවන්. හැබැයි මේ බත්තිගානේම බලන්න ඔබේ සුරතල් දුව හෝ පුතා ඒ දරුවත් අර වගේම කෑම ටිකක් අතර ගත්තොත් ඔබට අර වගේ සිතුවිල්ලක් ඇති වෙනවද? බලන්න පිනතුනි මේ ඇසට පාදක වැති වුණු මේ වර්ණ රූපයේ පිළිබඳ වැති එක සිතුවිල්ල සමානද? එහෙම සමානත්වයක් නැහැ පිනතුනි. මේකෙන් අපට ඊටාම පැහැදිලි අපට හෝ දුකක් හෝ සැපක් එන්නේ මේ බාහිර තියෙන දේ ස්වභාවය අනුව නෙවෙයි. අපි දකින රූප ශබ්ද ගන්ධ රස ආදී මේ දේවල් අනුව නෙවෙයි. ඒ අවස්ථාවේදී අපේ හිතේ තියෙන මානසික ස්වභාවය අනුවයි කියලා අපට හිතෙන්නේ. අවිද්‍යාව තමත් විදියකින් පැහැදිලි කරනවා නම් අපේ ඇසට රූපයක් දකිනකොට අපි එක විටකින් එක පැත්තකින් හිතනවා රූපයක් තියෙයි කියලා. දිගටම තියෙන සංතතික වශයෙන් තියෙන රූපයක් ඇතේ කියලා අපි ගන්න පුළුවන්. මේකට කියනවා සාස්ත්‍ර දෘෂ්ටි කියලා. ඒ වගේම කිසියම් කෙනෙක් බණදහම් ඉගෙනගෙන මේ සාස්ත්‍ර අන්තයේ ඉඳලා දෘෂ්ටි ඉඳලා අනිත් දෘෂ්ටියට මාරු වෙන්න පුළුවන්. ඔහු මේ සියල්ලක්ම වෙනස් වෙනවා, කැඩෙනව බිඳෙනව කියලා දකිනකොට ඔහු ලෝකෙ කිසිවක් නැහැ කියලා නැති යන අන්තයට උච්චේත දෘෂ්ටි ගන්න පුළුවන්. වෙනතුනේ මේකත් බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ හේතු ඇති කල්හි හටගෙන දෙක හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව. මේ හේතුඵල ධර්ම යම් කෙනෙක් දකිනවා නම් ඇත කියන සාසකාන්තයටවත් නැත කියන උච්ඡේදාන්තයටවත් නොගිහින් මේ අන්ත දෙකෙන්ම මිදිල ලෝකෙ දෙස බලන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනි, අප මේ සඳහන් කළේ ඉතාම සරල කාරණේ නම් ආහාර ගන්න අවස්ථාවේදී ඒ ආහාර භාජනයේ තියෙන කෑම ටිකේ පිළිබඳව තියෙන ආකල්පය පටන් සීතකරණයේ දෙස බැලීම ඔස්සේ අපි සාමාන්‍ය ලෝකයෙන් නොදැනීමෙන් වාසය කරන ආකාරයත්, ඒ වගේම ඒ අවිද්‍යාවෙන් නිදහස් වුණත් ඊට වඩා ඉහළට ගියාට පස්සේ අපි ජීවිතය දෙස බලන ආකාරයෙන් කොයිතරම් විදිය අනුවණකමකින්ද අපි ජීවත් වෙන්නේ කියන එක අපට මේ කරුණු වලින් පැහැදිලි වෙන්නට ඕන. එහෙනම් පින්නතුනි බලන්න, අපට යම් කිසි අවස්ථාවක මානසික හෝ කායික දුකක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැම අවස්ථාවකදීම අපේ ජීවිතේ ලක්ෂණය මොකද්ද? අපි ඉන්නේ මෙන්න මේ සඳහන් කර කරුණු වලින් කිසියම් කාරණයක අවිද්‍යාවේ මත පිහිටලා. වෙනත් විදියකින් කියනවා නම් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා ධර්ම කියලා මෙන්න මේ කරුණු පිළිබඳව අනවබෝධයෙන් සිටීම. වෙනත් විදියකින් කියනවා නම් ස්කන්ධ පංචකය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ දේ පිළිබඳව අනවබෝධයෙන් සිටීම. වෙනත් විදියකින් කියනවා නම් දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුක කියන්නේ මොකක්ද කියලා. දුකට හේතුව මොකක්ද කියලා. දුක නිරෝධ කරන්නේ කොහොමද? දුක නිරෝධ කරන මාවත දේශනා කළා. එතකොට මෙන්න මේ කරුණු අපි ජීවිතය තුළින් දැනගන්නට ඕන පින්නතුනි. ඊට පදනම් වන මූලික අවිද්‍යාවේ ලක්ෂණ ටිකක් තමයි අප සඳහන් කළේ. මෙන්න මේ අවිද්‍යාවේ අපි යම් තාක් ඉන්නවා නම් ඒ ඉන්න පමණට අපි ඇහැට රූපයක්, කනට ශබ්දයක් ආදී මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් කිසියම් අරමුණක් ලැබෙනවා නම් ඒ අරමුණ අපේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන ආකල්ප වලට සමාන නම් අපි ඒකත් එක්ක ඇලෙනවා, ඒකට ආසා කරනවා, ආදරය කරනවා, රාගය ඇති වෙනවා. ඒ අපේ අභ්‍යන්තර ආකල්ප සමග නොගැලපෙනවා නම් අපි ඒත් එක්ක ගැටෙනවා, ද්වේෂයක් ඇති කරගන්නවා, අමනාපයක් ඇති කරගන්නවා, එතැන් මේ දෙක බද්ධ වෛරයක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ ලෝභය සහ ద్వේෂය නැත්නම් රාගය සහ ద్వේෂය කියන කරුණු දෙකටම පාදගුණය මොකද්ද? අවිද්‍යාව කියන කාරණය. අපේ ජීවිතයේම සැබෑ ලෙසම සිදුවන්නේ මොකද්ද කියන කාරණය නොදැනීම නිසා තමයි මේ ලෝභය සහ ద్వේෂය කියන දෙක ඇති වුනේ. එතකොට ලෝභය සහ ద్వේෂය කියන දෙක ඇති වෙන්නටත් පාදගුණය මොකද්ද? මෝහය නැත්නම් අවිද්‍යාව, නොදැනීම කියන කාරණය. මෙන්න මේ නොදැනීම දුරු කරන්නට මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. ඇයි උන්වහන්සේම සඳහන් කළේ මේ අවිද්‍යාවේ ඉන්නකම් පින්නතුනේ අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපට తాවකාලික වශයෙන් යම් කිසි පිළියම් කරන්න පුළුවන්. නමුත් ඒක සදාකාලික විසඳුමක් වෙන්නේ නැහැ. අන්නේ සදාකාලික විසඳුමට යන්න මාවත තමයි බුදුරජාණන් වහන්සේ අපට ටිකෙන් ටික පැහැදිලි කළේ. මේ මිනිස් ආත්ම භාවයක් ලැබපු අවස්ථාවේදී අපේ මූලික පරමාර්ථය වෙන්නට ඕන මෙන්න මේ නුවණ ලබා ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි විශ්වාස කරනවා නම් උන්වහන්සේ අපට දේශනා කළේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා. විද්‍යාවේ හට ගැනීම, විද්‍යාවේ ඉහළට නැගීම උතුම්ම දේ හැටියට දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤා නරණං රතනං, මෙලොව පහළ වුණු මිනිස්යන්ට තියෙන ලොකුම රත්නය, ලොකුම මැණික ප්‍රඥාව කියලා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤාය පරිසුජ්ජති, මේ ප්‍රඥාවෙන් තමයි සිතේ තියෙන රාගාදී කෙලෙස් ධර්ම යටපත් කළා, ඒ වගේම සම්පූර්ණම හිත පිරිසුදු කරන්නේ. අපදාන සෝභිනී පඤ්ඤා කියලා සඳහන් කරනවා. ප්‍රඥාවෙන් තමයි අපේ චරිතය ලස්සන වෙන්නේ. මෙන්න මේ ප්‍රඥාවෙන් තමයි සියලු දුක් වලින් නිදහස් වෙන්නට අපට පුළුවන්කම තියෙන්නේ. යම්කිසි කෙනෙක් අවිද්‍යාසහගත ලෝකේ වාසය කරනවා නම් එතනත්තාගේ මානසික ස්වභාවය බුදුහාඳුරු පැහැදිලි කරනවා. ලෝකේ තියෙන අන්ධකාර ස්ථාන ඇතැම් විට වායු ගෝලයේ වාතයේ තියෙන ස්ථාන වෙන්න පුළුවන්, නැත්නම් සම්පූර්ණම ග්‍රහලෝක වෙන්නත් පුළුවන්. මෙන්න මේ ස්ථාන වලට කියන්නේ අන්තරීක්ෂ අගා කියලා අන්ධකාර සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. පින්නතුනේ මේ අන්තරීක්ෂ අගා කියන ස්ථාන නැත්නම් වර්තමානයේ කියන විදිහට බ්ලැක් හෝල් කියන ස්ථාන, දැඩි අන්ධකාරය පවතින ස්ථාන. ඒ තැන් වලට සූර්යාලෝකය පැමිණෙන්නේ නැහැ. ඇතැම් විට වසර දහස් ගාණක් ඒ අන්ධකාරයේ තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ අන්ධකාරය තැනටත් වඩා කිසියම් අන්ධකාරයක් ලෝකේ තියෙනවා නම් ඒ ස්ථානයේ ඒ ස්වභාවය තමයි ලෝක යථාර්ථයේ මැනවින් දන්නේ කම නැමැති අවිද්‍යාව කියලා. එහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, සිතට සිතුවිල්ලක් එනකොට මේ මොහොතේ අපේ ජීවිතයට සිදුවන්නේ කුමක්ද කියන කාරණය නොදන්නා ස්වභාවයයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් උත්සාහ කළේ මෙන්න මේ ප්‍රඥාව අපට ලබා දෙන්න. උන්වහන්සේට හමු වන ශ්‍රාවකයන් අතුරින් ශ්‍රාවකයන්ගේ තියෙන බුද්ධි මට්ටම අනුව විවිධ පරයය වලින් විවිධ ක්‍රම වලින් උන්වහන්සේ උත්සාහ කළේ අපට මේ නුවණ ප්‍රඥාව ලබා දෙන්නට. මෙතෙන්දී පින්නතුනේ අපි ටිකෙන් ටික විමසලා බලමු බුදුරජාණන් වහන්සේ අපට මේ ප්‍රඥාව ලබා දෙන්නට සඳහන් කරපු කාරණා මොනවද කියලා. මදුපිණ්ඩික සූත්‍රය සඳහන් කරනවා ඇසත් රූපයත් ඊට අදාළව ඇති වෙන විඥානයත් නිසා හටගන්නවා ස්පර්ශය. උන්වහන්සේක මවචන වලින් කියනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේති චක්කු විඥානං, ඊළඟට තින්නම් සංගති පස්සෝ, ඊළඟට පස්සපච්චා වේදනා, යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති, යම් විතක්කේති තං පපංචේති. මේ ආදී වශයෙන් සඳහන් කරනවා. ඇසත් රූපයත් ඊට අදාළ විඥානයත් නිසා ස්පර්ශය හටගන්නවා, ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. මේ ආදී වශයෙන් ටිකෙන් ටික අපි යමක් පිළිබඳව හඳුනාගෙන ඒ හඳුනාගත්තු දේ පිළිබඳව හිත බාහිරට බැසගෙන අපි ඒ පිළිබඳව අභිනන්දති සතුටු වෙනවා, අපි වදති ඒ ගැන සතුටින් කතා කරනවා, අජ්ජෝ සායතිට්ඨති එහි සිත බැස ගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් ඇසෙන් රූපයක් දකින අවස්ථාවේදී මේ අවස්ථාවේදී සිදුවන යථාර්ථය අපි දන්නේ නැත්නම් අපි කැමති දෙයක් දකින අහන විට අපට ඒ දේ ගැන හිත ගිහිල්ලා හිතේ තුල බැසගෙන හිත බැසගත්තා කියලා කියන්නේ අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඊට අදාළව දුක් සැප ටික අපි භුක්ති විඳින්න මේ අවස්ථාවේ ඉන්නේ. මෙන්න මේ අවස්ථාව ගොඩනැගෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව විස්තර කළා. එක්තරා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කිංසුකෝකම සූත්‍රය. මේ සූත්‍රය සඳහන් කරනවා අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සිදුවන ආකාරය. අපි ඒක කෙටියෙන් එතෙන්ට එන කලින් මේ අවිද්‍යාවේ ස්වභාවය පැහැදිලි කරගම්මු. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මුලින්ම ඇසට රූපයක් ඇස හට ගන්නවා. ඒ ඇස දැල්වලා බලනකොට රූපය පතිත වෙනව හැට ඒ අවස්ථාවේදී විඥානය හට ගන්නවා. ඊට අදාළ වූ ස්පර්ශය හට ගන්නවා. මේ ආදී කරුණු හටගෙන ඒවා ඒ තැන්වලම නිරුද්ධ වෙලා ගිහිල්ලා ඊළඟට රූපේසු දික්ඛත්ත අබිනිරෝපණා කියපු විදියට ඒ දැකපු රූපය සිතට නැගීම වශයෙන් විපාක මනෝවිඥානයක් හටගන්නවා. ඒ විපාක මනෝවිඥානයක් නිරුද්ධ වෙලා රූපේසු අබිනිරෝපිත විපාක මනෝවිඥාන ධාතු කියන ස්වභාවයක් හටගන්නවා. විපාක මනෝවිඥානයක් හටගන්නවා. මෙන්න මේ ඇස, ඒ වගේම රූපය, ඒ හටගත්තු චක්කු විඥානය, මනෝධාතුව, මනෝවිඥානය මේ අවස්ථා සියල්ලක්ම සලකන්නේ පින්නතුනේ දුක්ඛ සත්‍ය කියලා. මේ දුක්ඛ සත්‍ය ස්වභාවය තමයි ඒක සැබවින්ම දුකක්වත් සැපක්වත් නෙවෙයි, ඒක හේතුවක් නෙවෙයි, ඒක අතීත කර්මවලට ලැබිච්ච විපාකයක්. අතීත ආත්ම භාවයේ ඒ වගේම මේ ජීවිත කාලයේ තියෙන සියලුම ස්වභාවයන්ට අනුව ඒ හිත හට ගන්නට කලින් තිබෙච්ච ස්වභාවය මතයි මේ අධ්‍යක්ීම හටගත්තේ. ඒ අධ්‍යක්ීම හටගෙන එතනම නිරුද්ධ වුණාට පස්සේ අන්න ඒ දේ පිළිබඳව අපි අවිද්‍යාසහගතව නම් හිටියේ. මොකද්ද වෙන්නේ? අපේ හිත නැවත බාහිරට නැඹුරු වෙනවා. බාහිර මේ තියෙන රූපේ Tamanට පේන්නේ කියලා. අර දුක්ඛ සත්‍ය මුලින් ඇතිවෙච්ච උපේක්ෂාසහගත ස්වභාවය, ප්‍රකෘති ස්වභාවය, පිරිසිදු මානසික ස්වභාවය තේරුම් නොගත්තොත් ඒ අවස්ථාවේදී අපි නොදැනීමෙන් නම් හිතේ මේ සිද්ධිය ගැන මොකද වෙන්නේ? අපි අඥාන චර්යාවකට යනවා, නොදැනීමකට යනවා. ඒ නොදැනීම හේතුවෙන් අපි කර්මඵල නොහදාන කෙනෙක් නම් අපේ ජීවිතය තුළින් අපුඤ්ඤාදී සංඛාර රැස් වෙන්න පුළුවන්, අකුසල කර්ම රැස් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි ලෞකික කුසලයේ තුල හිටියනම් අපට පුඤ්ඤාදී සංඛාර ඇති වෙන්න පුළුවන්. ලෞකික කුසල, රූපාවචර කුසල අපේ හිතේ ජනිත වෙන්න පුළුවන් ඒ අවස්ථාවේ. ඒ විතරක් නෙවෙයි, අපි අවස්ථාවේදී ධ්‍යාන මට්ටම ඉක්මවල ගිහිල්ලා අරූපාවචර ධ්‍යාන මානසිකත්වෙ හිටියනම් ආනින්දාභි සංඛාර විදියට අරූපාවචර ලෝකෙට අදාළ සංස්කාර හට ගන්න පුළුවන්. මේ කුමක් හටගත්තත් පින්නතුනේ අපොඤ්ඤාභි පොඤ්ඤාභි ආනෙඤ්ඤාභි ආදී වශයෙන් සඳහන් වන මේ අවස්ථා තුනෙන් කොයි අවස්ථාවක අපි හිටියත් අපේ මානසික ස්වභාවය තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ස්වභාවය. ඇයි? අපි මේ යථා ස්වභාවය නොදැනීම නිසා අපි එක්ක බාහිර ඇතැයි කියලා දෙයක් ගන්නවා, නැත්නම් බාහිර නැතේ කියලා ගන්නවා. මේ දෙකෙන් මොකක් ගත්තත් මේ ගන්න අභ්‍යන්තර පුද්ගලයේ නිත්‍ය ආත්ම ස්වභාවයක් ආත්මයක් ඇතැයි කියලා අභ්‍යන්තරේ පැත්තට නැඹුරු වෙලයි මේ ලෝකය අපි ස්පර්ශ කරන්නේ, ලෝකයක් කියන්නේ. මෙන්න මේ තුලින් තමයි අපි සංසාර චක්‍රය යන්නේ, භවය සකස් වෙන්නේ. අපි දැනට ඉන්න කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය නිර්මාණය වෙන්නේ අපේ මෙන්න මේ මානසික ස්වභාවයට අනුව. එහෙනම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අපි ඇති කරගත යුතු දර්ශනය අපි මොකද්ද? අපි ඇති කරගත යුතු ඉහළම දර්ශනය තමයි ඇහැට රූපයක් පේන අවස්ථාවේදීම අපි දක්ෂ වෙන්නට ඕන මේ සිදුවන ක්‍රියාකාරීත්වය කොහොමද? මේ ඇහැට පේන්නේ දැන් තියෙන ඇහැවත් දැන් තියෙන රූපයවත් නෙවෙයි, අපේ මනෝත් අපේ මනසත් නැත්නම් මනින්ද්‍රියත් මනායතනයත් ඊට අදාළ මනෝවිඥානයේ ධර්මාලම්බන රැගෙන ගැනීමෙන් අරගැනීමෙන් හටගන්නා වූ මනෝවිඥානයේ තුලිනුයි මේ අධ්‍යක්ීම හටගන්නේ. මේ ස්කන්ධ පංචකය හටගත්තා එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. මේක තමයි දුක්ඛ සත්‍ය දැනගන්නවා කියලා කියන්නේ. මේ දුක්ඛ සත්‍ය දන්න පමණට පිනතුනේ අපි සමුදය සත්‍ය, දුකට හේතුව තෘෂ්ණාව අපේ ජීවිතෙන් අයින් වෙනවා. මේ විද්‍යාව, දර්ශනය, ඥානය, ප්‍රඥාව සිතේ අපි ඇති කරගෙන තියෙන පමණට මොකද්ද සිද්ධවන්නේ? එපමණට පින්නතුනේ අපට බාහිර දෙයකට ඇලුමක්, ආශාවක්, රාගයක් ඇති වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ දේ වෙනස් වෙනකොට අපට දුකක් හටගන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නව යමක් පිළිබඳව අපි ආශාවක් ඇලීමක් ඇති කරගත්තනම් ඒ ඇති කරගත්තු හැම අවස්ථාවකදීම අපි දුකෙන් ඉන්නේ, අපි සංසාර චක්‍රයේ ඉන්නේ, අපි දුක සත්‍ය පිරිසිදු දැන නොගෙන ඉන්නේ, අපි දුකේ සමුදය, දුකේ හේතුව ස්පර්ශ කරමින් ඉන්නවා කියලා දකිනවා. යම් කිසි වෙලාවක මේ දැනත්තා මේ අතරතේ දැක්වත් ප්‍රඥාවෙන් ඒ දකින ප්‍රමාණයට තමා දුක නිදහස් වෙනවා, දුක නිරෝධය සාක්ෂාත් කරනවා. ටිකෙන් ටික අපිට දුකෙන් නිදහස් වෙනට මේ මාවත විවර වෙනවා. මේ පිළිබඳව නොවන තියෙන තැනැත්තා මේ ගමන් මඟ වේගවත් කරන්නට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා උඩ පේනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්මා දිට්ඨිය පෙරට කරගත්තු සම්මා සංකප්පාදී යුක්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟෙහි ගමන් කළ යුතු මාවත ලෙස ඔහුට පෙනියනවා. මෙතෙන්දී පින්නතුනි මනවින් අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය සත්‍ය හැටියටම තේරුම් ගන්නේ කොහොමද කියලා. අසකනාදී ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ තුලින් ඇතිවන මුල් අත්දැකීමටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුරු කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඒ මුලින්ම ඇතිවන අත්දැකීම අපට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රහීණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පින්නතුනි පිරිසිඳ දැනගන්නයි දුක්ඛ සත්‍යම් පරිණේයං කියලා කියනවා. දුක්ඛ සත්‍ය අපි පිරිසිඳ දැනගන්නට ඕන. ඒ පිරිසිඳ දැනගත්තු පමණට දුක්ඛ සමුදය සත්‍ය අපි ප්‍රහාණ කරනවා. දුක්ඛ සමුදය ප්‍රහාණ කරනවා කියලා කියන්නේ පමණට අපි දුක නිරෝධය සාක්ෂාත් කරනවා. දුක නිරෝධයෙන්වත් නිවන විමුක්තිය සාක්ෂාත් කළ පමණට එක එක මට්ටම් වලින් අපි මාර්ගයේ ගමන් කරපු පුද්ගලයන් බවට පත් වෙනවා. මෙන්න මේ හතරම පිළිබඳව මනා දැක්මක් අපට තියෙනට ඕන. මෙහිදී ඇතිවන විශේෂමය ස්වභාවය තමයි අවබෝධය තමයි. මේ සියල්ලක්ම තමාගේ අභ්‍යන්තර ලෝකෙට නැඹුරු කරගෙන තමයි මේ තැනත්තා සියල්ලක්ම අදාළ කරගන්නේ. දුකට හේතුව ඔහු බාහිරින් නෙවෙයි ගන්නේ. බාහිර රූප ශබ්ද ආදී බුදුරජාණන් වහන්සේ කාමයන් විදිහට සඳහන් කළේ නැහැ. නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි. කාමයේ තියෙන අභ්‍යන්තරේ තමන්ගේ සංකල්ප රාගයක් විදිහට. එහෙනම් මේ රාගයෙන් දේශයෙන් දුර වෙන්න කියලා බාහිර දේවල් අයින් කිරීම නෙවෙයි බුදුදහමෙන් පනවන්නේ. එහෙනම් කොහොමද බුදුදහමෙන් අපට සඳහන් කරන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගයම දුරු කරන්න. ඒ දුරු කිරීම සඳහා අවිද්‍යාව දුරු කරන්නට ඕන. අවිද්‍යාව දුරු කර පමණටයි මේ ලෝභයෙන් රාගයෙන් නැත්නම් ඊට විරුද්ධ වූ ද්වේෂයෙන් අපට දුර වෙලා මානසික සහනයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා වූ මාර්ගය මුලින්ම අපි මනවින් දැනගන්නට ඕන. මේ ඊටම අපි කෙටියෙන් සඳහන් කළ මේ යථාර්ථය දැන ගැනීම. බුදුරජාණන් වහන්සේ යම්කිසි පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික ගමන වගේ සුවිශේෂ සම්දිස්ථානයක් විදිහට සඳහන් කරනවා. බුදුහාරොත් සඳහන් කරනවා ජානතෝ වහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මා ආශ්‍රයයන්ගෙන් ඉෂේ කිරීම ප්‍රකාශ කරන්නේ පනවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දකින කෙනාටද මොකක් දන්න කෙනාටද? ඒ තමයි මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්ම දකින කෙනාට කියලා. එතකොට පින්නතුනි අපේ මේ ජීවිතයේ දෙස වෙන මේ යථාර්ථයේ දෙස තව තවත් අපි මනමින් බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්තට්ඨාන සූත්‍රයේදී අපේ ජීවිත යථාර්ථය විනිවිද දකිනට හේතු වන කාරණා කීපයක් පිළිබඳව. එහිදී පැහැදිලි කරනවා අපේ ජීවිතය බාහිර රූප ශබ්ද ආදී අපට පෙනුනත් ජීවිතයේ සැබෑ යථාර්ථය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක එකතුව. අපට රූපයක් විදිහට යමක් පෙනුනත්, ශබ්දයක් විදිහට යමක් ඇහුණත්, ගඳ සුවඳක් විදිහට විඳගත්තත්, අතීත අත්දැකීමක් විදිහට මතක් කරගත්තත්, මේ බාහිර දෙයක් අපේ හිතට පැනුණාට ඒක යටින් අපි සිහි කරන දේ තමයි මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකය. මෙන්න මේ ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය තේරුම් ගන්නට බුදුහාඳුරුවකට අනුශාසනා කරනවා සත්තට්ඨාන සූත්‍රයේදී. ඒ කොහොමද? රූපය දැනගන්න, රූපය හට ගැනීම දැකගන්න, රූපේ නිරෝධය දැකගන්න, රූපේ නිරෝධ කරන මාවත දැනගන්න, රූපේ ආස්වාදය ආදීනවය නිස්සරණය දැනගන්න කියලා. රූපය කියන්නේ පින්නතුනි ඒක බුදු දහමේ කොටස් 28කින් විස්තර කරනවා. සතර මහා බෝධ රූප සහ උපාදාය රූප වෙස. සතර මහා බෝධ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයන් හතර. ඊට අමතරව අස්සන්නාසාදී ඉන්ද්‍රියවල තියෙන ස්වභාවය ප්‍රසාද රූප. ඒ වගේම ඊට ගෝචර වෙන බාහිර රූප, ශබ්දාදී විෂේ රූප, ස්ත්‍රී භාව රූප, පුරිෂ භාව රූප, ජීවිතේන්ද්‍රිය, ජරතා, අනිත්‍යතා මේ ආදී ලක්ෂණ කිහිපයක් සහිතව රූපස්කන්ධය බුදුහාඳුරු විස්තර කරනවා. මේ රූපය ස්වභාවය දැනගන්නට ඕන. රූපයේ ස්වභාවය උන්වහන්සේ දේශනා කළ ඊළඟට සඳහන් කරන රූපය හට ගැනීම කුමක්ද කියලා. මේ රූපය හටගන්නේ පින්නතුනි ආහාරයේ ප්‍රතිඵලයක් විදියට. විශේෂයෙන් අපේ ශරීර රූපය අරමුණු කරගත්තොත් අපේ කය අරමුණු කරගෙන අපි නෝනින් බැලුවොත් මේ රූපය නිර්මාණය වෙන්නේ අපි ගත්ත ආහාර පාන ආදී ප්‍රතිඵලයක් විදියට. ආහාරය නිසා රූපය හටගන්නවා. ආහාර නිරුද්ධ වීමෙන් තමයි රූපය නිරුද්ධ වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ රූපය නිරුද්ධ කරන මාවත. ඒ තමයි සම්මා දිට්ඨියෙන් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. රූපය දැනගන්න ඕන, රූපය හට ගැනීම දැනගන්න ඕන, රූපේ නිරෝධය, රූපේ නිරෝධ කරන මාවත දැනගන්නට ඕන. ඊළඟට රූපය ආස්වාදයක් තියෙනවා නම්, අපි යම්කිසි ප්‍රිය අරමුණක් මේ රූපය ඇසුරු කරගෙන ගත්තා නම් ඒකට කියන රූපය ආස්වාදය කියලා. ඒක අනිත්‍ය විපරිණාම දුක්ඛ ආදී ස්වභාවයෙන් පත් වෙනවා. අන්න ඒකට කියන එක ආදීනවා කියලා. ඒ වගේම මේ රූපය ගැන තියෙන යම්කිසි චන්ද රාගයක් කැමැත්තක් තියෙනවා නම් ඒක දුරු කරනවා නම් අන්නේ දුරු කිරීමට සඳහන් කරනවා රූපේ නිස්සරණය කියලා. එතකොට රූපය දැනගන්න ඕන, රූපයට හේතුව, රූපය නැති කිරීම, නැති කරන මාවත, රූපය ආස්වාදය ආදීනවය නිස්සරණය. පින්නොතින් මේ සියල්ලක්ම අපි මෙනෙහි කරන්නේ නුවණින්. ඇයි ඒකට හේතුව? අපිට බාහිර ලෝකයේ අපි රූපයක් නිරීක්ෂණය කළාට පින්නොතින් අපේ නිරීක්ෂණය කළ හඳුනා ගන්න හැම අවස්ථාවකදීම හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. විද්‍යාඥයන් ඇතැම් විට මේ මොහොතේ රූපයක් ගැන අධ්‍යයනය කරනවා කියලා විද්‍යාගාරයක නැත්නම් පරීක්ෂණාගාරයක අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් පින්නොතුනේ අධ්‍යයනය සම්මුති ලෝකයේ තුල ඉඳලා කරන අධ්‍යයනයක්. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල සහ අධ්‍යයනයන් සම්පූර්ණවම සිද්ධ කරන්නේ මානසිකව. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකයේ රූපය අපි දැනගන්නේ වර්තමානයේ තියෙන රූපය නෙවෙයි ඇත්තටම පින්නතුනේ මේ නිරුද්ධ වෙච්ච රූපයයි අපි මේ දැනගන්නේ. එහෙනම් ඒ නිරුද්ධ වෙච්ච රූපය අපි කොහොමද දැනගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුගතව අපි නුවණින් කරන පරීක්ෂණයක් මේක. මේ ආර්ය පරීක්ෂණය නුවණින් ප්‍රඥාවෙන් කරන පරීක්ෂණයක්. එතකොට අපි දකිනවා මේ රූපාදී ස්කන්ධ පංචකය වෙන්වෙන් අපි මෙහෙම විමර්ශනය කරත් විමසුවත් මේ ස්වභාවය තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒව එකටමයි තියෙන්නේ. යම් විදියක අපි කිසියම් බීමක් වර්ග කීපයක් එකට මිශ්‍රණය කළා, අපි කෝපි එකක් කියලා හරි නැත්නම් අපි තේ එකක් කියලා හරි යම් පානයක් හදාගත්තට පස්සේ ඒක අපි පානය කරනකොට ඒකේ අඩඟු ටික ඔක්කොම එකට තියෙනවා වගේ මේ ස්කන්ධ පංචකයත් එකටමයි තියෙන්නේ. අපි මේවා වෙන් කළ ගන්නේ නුවණින් ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගතව. පින්නතුනි මේ රූපය අතීතයේ නිරුද්ධ වෙච්ච රූපය ගැන අපි මේ අධ්‍යයනය කරන්නේ. ඒතර රූපය සතර මහා භූත රූප වලින් හටගත්තු දෙයක් නේද? ඒකට මුල් වුනේ ආහාරය නේද කියලා අපි තේරුම් අරගෙන ආහාරය නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වීම අපි තේරුම් ගත්තා. ඊළඟට සඳහන් කරනවා වේදනාව පිළිබඳවත් නුවණින් බලන්න. වේදනාව කියන්නේ හුදේ කයට ලැබෙන වේදනාව විතරක් නෙවෙයි. ඇස අරබය ඇතිවන ඇස පාදක හට ගන්න චක්කෝ සම්පස්සජා වේදනාව. ඒ වගේම කන අරබය ඇතිවන සෝත සම්පස්සජා වේදනාව. නාසය අරබය ඇතිවන ගහන සම්පස්සජා වේදනාව. ඊළඟට ජීව සම්පස්සජා, කය සම්පස්සජා, මනෝ සම්පස්සජා වේදනාදී වශයෙන් වේදනාව කොටස් 6කට බෙදෙනවා. මේ වේදනාවක් පින්නතුනේ එක දිගට දිවෙන අත්දැකීමක් නෙවෙයි. ඒ මොහොතේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශේ නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන යථාර්ථයක් මේ තියෙන්නේ. මේක දකින්න දකින්න රූපය තුලත් තමන් හිත බැසගන්නේ. රූපය තුලින් තමන් නිදහස් වෙනවා. වේදනාව තුලුනොත් නිදහස් වෙනවා. ඊළඟ කාරණේ තමයි විඥාණය. හැම මොහොතෙම ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන විඥාන පහළ වෙනවා. එක විටක විඥානය පහළ වෙන්නේ. විඥානය පහළ වෙන්නේ ස්පර්ශ. විඥානය පහළ වෙන්නේ නාම රූප නිසා. සිතිවිලි සායිට අදාළ රූප නිසා අන්නේ නාම රූප නිරුද්ධ වීමෙන් විඥානයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඊළඟට සංඛාර නැත්තම් සිතිවිලි. ඒ සිතිවිලි මනස හා ධර්මාලම්බ නිස්පර්ශ වීම වශයෙන් නොයි ඒ මනෝ විඥාන හටගන්නේ, ඒ සංස්කාර හටගන්නේ. ඒවත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නතුනි, මෙන්න මේ අපේ ජීවිත යථාර්ථයේ තේරුම් ගන්න අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ කිසියම් බුද්ධිමත් කෙනෙකුට යමක් තේරුම් ගන්න තියෙනවා නම් ඒ තේරුම් ගන්න තියෙන ඉහළම අවස්ථාව තමයි මේ ස්කන්ධ පංචක අනාවරණය කර ගැනීම. එතකොට අපේ ජීවිත යථාර්ථය මෙන්න මේක. මේක තේරුම් ගන්න පමණට පින්නතුනි මොකද වෙන්නේ? අපි දන්නවා ජීවිත යථාර්ථය මේකයි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්ත පමණට අපට දුක නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසනීයත්වයේ එක්ක පළමුවෙන් අපි කරන්නේ අපේ හිතට රාගය සහ ද්වේෂය අඩු වෙන දේවල් අපි හැකිතාක් දුරට අවම කරගන්නවා. ඒ සඳහා අපි ප්‍රාථමික මට්ටමේ තියෙන භාවනා ක්‍රම උපයෝගී කරගන්නවා. සමත කමඨහන් පුරුදු පුහුණු කරනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව, ආනාපානසති භාවනාව ආදී මෙන්න මේ භාවනාවක් අපි ටිකෙන් ටික පුරුදු පුහුණු කරනවා. මේ පුරුදු පුහුණු කරන භාවනාව පින්නතුනි අපි ටිකෙන් ටික ස්ථාවර කරගන්නකොට අපේ හිතට පීඩා ගෙන දෙන නීවරණ, විශේෂයෙන්ම පංච නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. මොනවද පංච නීවරණ කියලා කියන්නේ? සිත එක අරමුණකට ගන්නකොට, හිත සමාධිමත් කරගන්නකොට අපේ කාමච්ඡන්දය, බාහිර වස්තු පුද්ගලයන් පිළිබඳව ඇති වෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. ව්‍යාපාදේ අඩු වෙනවා ටිකෙන් ටික. අමනාපකම්, ඒ වගේම තේන මිද්දේ, තමන්ගේ කායික සහ මානසික වශයෙන් ඇතිවන කම්මැලිකම ටිකෙන් ටික අඩු වෙනවා. පුද්ගලයා විකසිත පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊළඟ උද්දච්ච කුක්කුච්ච, හිතේ විසිරුණු බව සහ දුක් වීම කියන කරුණ ටිකෙන් ටික අඩු වෙනවා. ඊළඟට විචිකිච්ඡා, ලෝකයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව තියෙන සැක සංකා ටිකෙන් ටික දුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනේ, මෙන්න මේ විදිහට මේ ධර්ම මාර්ගය අපි ඉදිරියට යනකොට අපේ ජීවිතය ඇතිවන වෙනසයි අපි මේ සඳහන් කළේ. මේත් එක තමන්ගේ හිතේ සතුට එන්නෙම වැඩි වෙනවා. රාගාදී අකුසල දහම්, විශේෂයෙන් ද්වේෂය, අමනාපය අඩු වෙනකොට අපේ ජීවිතේ ලස්සන ටිකෙන් ටික වැඩි වෙනවා. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට මේ නීවරණ අඩු වීමත් එක්කම අපි ප්‍රඥාවේ ටිකෙන් ටික ඒ ප්‍රඥාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණ අපි මෙනෙහි කරන්න ගන්නවා. කුමක්ද ඒ? තමයි අපේ ඇස කන ආදී ආයතන වලට වෙන්නේ මොකද්ද? රූප ශබ්ද ආදී අරමුණු වලට වෙන්නේ කුමක්ද? විඥාන ආදී මේ කරුණ වලට වෙන්නේ මොකද්ද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. කුමක්ද ඒ තේරුම් ගැනීම කියලා කියන්නේ? මේ ඇස කියලා කියන්නේ අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති. ඇස කියන්නේ මේ බාහිරට පේන ඇසම නෙවෙයි, මේ මනස අරමුණු කරගෙන පවත්නා වූ පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය කලින් තිමිල මෙදෙන්ට ආව නෙවෙයි, ඒක මේ මොහොතේ හේතු නිසා හටගෙන එතනම හේතු නැතුවම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ඒ වගේ මේ ඇහැට ගෝචරන රූපය, රූපයත් නිස්සති වශයෙන් දිගට එක දිගට තියෙන දෙයක් නෙවෙයි, ඒකත් පෙර නොතිබී මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ඒ වගේම චක්කු විඥාන ආදී විඥාන, ස්පර්ශ, වේදනා, ඒ අරබය ඇතිවන තෘෂ්ණා, විතක්ක, විචාර, සංඥා, මේ හැම දෙයක් පිළිබඳවම තමා දන්නවා මේව කලින් තිමිල මෙතෙන්ට එනව නෙවෙයි. හේතු ඇති කල්හි ඉමස්මින් සති දං හෝති, මේ ඇති කල්හි මේ හට ගන්නවා, මේ නැති කල්හි මේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන මෙන්න මේ පරිසම්පාද සිද්ධාන්තය මෙතනට ආට පේනවා. වෙනත් විදිහකින් කියනවා නම් ඉමස්ස උපාදායි දං උපාජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන කාරණය. මේ හේතු දෙකෙන් හට ගැනීමෙන් මේ අධ්‍යක්ීම මේ මොහොතේ හටගත්තා. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ පටිච්චසමුප්පාද න්‍යාය පින්නතුනි. මේක විවිධාකාරයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේකම තමයි පස්වමහනුවර දේශනා කළේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නිරුද්ධ වීමෙන් මේ දේ නිරුද්ධ වෙනවා කියන කාරණය. මේකම තමයි මේ ධම්මා හේතුපවවාතේ සංහේතුන් තථාගතවාහ ආදි වශයෙන් අස්සජි මාහිමියන් වහන්සේ සැරුවත් හාමුදුරන්ට දේශනා කරපු කාරණය. පින්නතුනි මේ සීලම කාරණාවලින් තමන්ගේ ජීවිතයක තැනකට එනවා. මොකද්ද ඒ එන ස්ථානය? ඒ එන ස්ථානය තමයි තමා වර්තමානයේ සිතුවිල්ලක් දක්වාම තමන්ගේ ජීවන අධ්‍යක්ෂණය ටික එක තැනකට තමා ගොනු කරනවා, සාරාංශගත කරනවා. ඇයි ඒකට හේතුව? අතීත සිදුවීම් ටික නිරුද්ධ වෙලා ගිහින් අවසන්, අනාගතය තාම ඇවිල්ලා නැහැ. අපිට ඇත්තටම තියෙන මේ ජීවිතය කියලා මේ වර්තමාන මොහොත කියන කාරණය තමා දකිනවා. අපේ සමස්ත ජීවිතෙම කියන්නේ පිනතුණි මේ වර්තමාන මොහොත. මේ වර්තමාන මොහොත ගත්තත් පිනතුණි කිසිදාක අපට ඇස කන නාසය දිව ශරීරය සහ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්තම් කාය ස්පර්ශ කියන මෙන්න මේ අභ්‍යන්තර ආයතන පහටත් බාහිර අරමුණු පහටත් අපට වර්තමානයේ තුල ළඟා වෙන්න බෑ. අපි යම් තාක් අධ්‍යක්ෂයෙන් මේ මොහොත විඳිනවා නම් විඳින්නේ කුමකින්ද? ඒ තමයි ඒ අතීත අධ්‍යක්ෂයෙන් නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන වර්තමානයේ මන ආයතනය හා ධර්ම ආයතනයෙන් තේරුම් ගන්න අවස්ථාව. අන්නේ තේරුම් ගැනීම කියන්නේ රූපාදී ස්කන්ධ පංචකයක්. ඒක ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන අධ්‍යක්ෂයමයි තමයි ඉන්නේ කියලා තමන් බලන්න දක්ෂ වෙන්නට ඕන. කුමන අත්දැකීමක් තමට මතක් වුණාද? නිතරම අපට මතක් වෙන්නේ පිනතුනි අපි අහපු දැකපු දේවල් තමයි මතක් වෙන්නේ. ඒ මතක් වෙන හැම අවස්ථාවකදීම තමා දක්ෂ වෙන්නට ඕන. මේ හටගන්නේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකයේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා එක මොහොතක් හරි දකින්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ යථාර්ථයේ දකින අවස්ථාව කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. මේක එක දිගටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්නතුනි. මේක අපට යෝනිසෝ මනසකාරයෙන් අපි අයින් වුණු ගමන්ම සම්මා සතියෙන් අයින් වුණු ගමන්ම නැවතත් අපි අවිද්‍යාවට වැටෙනවා. ඒක සරල දෙයක් නෙවෙයි. නමුත් ඔබේ හිතට කිසියම් රූපයක් සිහි වෙන හැම මොහොතකම බලන්න ඒ රූපය ඔබ ඇති දෙයක් විදිහටද බලන්නේ, නිරුද්ධ වෙච්ච රූපයේ මන ආයතනයෙන් දැන් හඳුනා ගන්න දෙයක් විදිහටද බලන්නේ කියලා ඔබ දකින දක්ෂ වෙන්න. පින්නතුනි මෙතෙන්ට තමයි සඳහන් කරන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. මේක කිසිම කෙනෙකුට පින්නතුනි තේරුම් ගන්න පුළුවන් වුණු යථාර්ථයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන මොහොත වෙනකම්ම උන්වහන්සේට තේරුණු යථාර්ථියකුත් නෙවෙයි මේක. එනිසයි උන්වහන්සේ මේ අවබෝධය කරාට පස්සේ සඳහන් කරේ මට පෙර නොයසු විරු දහමක් පහළ වුණාය කියලා. ධම්මචක්ක සූත්‍රය ආරම්භයේදීම දේශනා කරන්නේ පුබ්බේ අනනුසුතිසු ධම්මේසු කියලා. උන්වහන්සේට පෙර නොයසු විරු යථාර්ථයක් පහළ වුණා මේ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ වීමත් එක්ක. ඒ මොකන්ද පේනතුනේ? යම්තා අපට රූපයක් අපේ හිතට ඇති දෙයක් විදියට සම්බන්ධ වෙනවා නම් ඒ සම්බන්ධ වෙන හැම මොහොතෙම අපේන අවිද්‍යාවත් එක්ක, ඒ අවිද්‍යාවත් එක්ක හිටියොත් කොහොමද ස්වභාවය? අපේ සමස්ත මේ ශරීරය ඇතුළු සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව මත, භවය මත, සංසාර චක්‍රය මත නිර්මාණය වෙනවා. ඒ අවිද්‍යාවට අදාළව සංස්කාර හට ගන්නවා, සංස්කාර නිසා ඊට අදාළ විඥාන හට ගන්නවා, විඥානවලින් නාම රූප, ඒ නාම රූපවල ස්වභාවය අනුව ආයතන සකස් වෙනවා සලායතන. ඒ සලායතන අනුරූප ස්පර්ශය හට ගන්නවා, ඊට අදාළ වේදනා මේ ආදි වශයෙන් තෘෂ්ණා හටගෙන උපාදාන භව ජාති ජරා මරණ අපි ස්පර්ශ කරමින් ඉන්නේ. පින්නතුනි හොඳට කල්පනා කරලා බලන්න, ඔබට මේ මොහොතේ රූපයක් පේනකොට ඔබේ දරුවා පිළිබඳ වෙන්න පුළුවන් නිවස, වාහනය, අම්මා තාත්තා, දවල්ට කාපු කෑම බීම, ඔබට යම් කෙනෙක් බැන්න නම් ඒ බැනපු කෙනා, ඔබේ ළඟ තියෙන පොත්පත්, රැකියා කරන ස්ථානය, ඔබ ඉගෙන ගත්ත ස්ථානය, මේ වගේ යම් යම් දේවල් මතක් කරනකොට කල්පනා කරලා බලන්න, ඒ මොහොතේ ඔබට රූපයක් ඔබේ හිතේ නිර්මාණය වෙන ආකාරය. මෙන්න මේ රූපය දකින්නක නෙවෙයි වරද පින්නතුනි, මේ රූප දැක ගන්න පුළුවන් ආකාරය රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා. නමුත් ඒ රූපය දකින අවස්ථාවේදී බලන්න, ඔබේ ඒ ඇතිවන මානසිකත්වය තුළ රූපයත් එක්ක ඔබ එකට ගැට ගැහිලා ඔබේ හිත තියෙන කියලා. ඒ රූපයේ විඥානට්ඨිතියක්, විඥානේ බැස ගැනීමක් කරගෙනද තියෙන කියලා. මේ රූපය දකින අවස්ථාවේදී ඔබ නැත්තම් අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් ඉන්නේ කියලා බලන්න. මේ රූපය කියන්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. දැන් ඒක ඒ අවසන් වතාවට අධ්‍යක්ෂ වූ අධ්‍යක්ෂීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ. දැන් මම මේක හඳුනාගන්නේ මනසෙන් ධර්මාලම්බනයක් විදියට, මනෝ විඥාණයෙන් මේක හඳුනාගන්නේ කියලා ඔබ මේ මොහොතේවත් අවම වශයෙන් හිතන්න. හොඳට නුවණින් මේ ගැන මේ මොහොතේ හිතන්න. ඔබට යම් කිසි දෙයක් මතක් වෙනවා නම් රූපයක්, ඕනෑම අත්දැකීමක් ඔබට මතක් වෙන්නේ රූපයක් එක්ක. ඔබට කවුරු හරි කෙනෙක් බැන්න නම් ඒ බැනු කෙනාගේ රූපයත් එක්ක මතක් වෙන්නේ. කිසියම් කෙනෙකුට දෙයකට ආශාවක් රාගයක් හටගත්තා නම් ඒ ද්‍රව්‍ය පුද්ගලයාත් එක්ක ගැට ගැහිලා මේ අත්දැකීම ඇති වෙන්නේ. ඒ අත්දැකීම ඇති වෙන අවස්ථාවේදී බලන්නේ රූපය ඔබට දැන් තියෙන දෙයක් විදියට පේනවද කියලා. නැත්නම් ඔබට පේන්නේ මේ රූපේ දැන් තියෙන දෙයක් නෙවෙයි, මගේ මනසයි ධර්මාලම්බන විදියට මගේම මනස දැන් මම මේ කියවන අවස්ථාවද කියලා බලන්න. මෙතනින් තමයි තේරෙන්නේ අපි අවිද්‍යාවෙන් ඉන්නවද ප්‍රඥාවෙන් ඉන්නවද කියන්නේ තීරණය වන්නේ. මෙන්න මෙතනින් තමයි බලන්නේ අපි දුකෙන් ඉන්නවද සැපෙන් ඉන්නවද කියන කාරණය. මෙන්න මෙතනින් තමයි බලන්නේ ඇත්තටම අපට ශ්‍රද්ධාව තියෙනවද. සද්ධාති තථාගතස්ස බෝධීන් කියපු විදියට අපි ඇත්තටම තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය විශ්වාස කරනවාද කියන එක තීරණය වෙන මෙතනින්. බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, ඒ වගේම සුවිශේෂ ඥාන, ඡණ්ඩ සාධාරණ ඥාන, දස බල ඥාන, මේ නොයෙක් දේවල් අපි පාඩම් කරගෙන තියෙන වෙන්න පුළුවන්. ඒකෙන් අපිට ශ්‍රද්ධාවක් හට ගන්නවා. ඒකෙන් අපිට සුගතිගාමි වීමට මාර්ගයේ විවර වෙනවා. නමුත් වෙනත් මේ සංසාර චක්‍රයෙන් අපිට නිදහස් වෙන්න බෑ. දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන නම් ඊට ඉහළින් ගිහිපෝ. මෙන්න මේ රූපය නිර්මාණය වෙන අවස්ථාවේදී මනසේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න නුවණ සහ සිහිය අපිට තියෙනට ඕන. දෙන්නතුනි එක තත්පරයක් බලන්න ඔබ, ඒ මනසට නිර්මාණය වෙන රූපය මේ අවස්ථාවේදී මනසෙන් ගත්ත රූපයක් කියලා ඔබ දකින්න දක්ෂ වෙන්න. ඒගත් අත්දැකීමත් ඒ අවබෝධයත් දිගට තියෙන එකක් නෙවෙයි. මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නැතිවම නිරුද්ධ වෙන මේ ස්කන්ධ පංචකයක් විදියටයි තමා මේක තේරුම් ගන්නේ කියලා තමා දකින්න දක්ෂ වෙන්නට ඕන. දෙන්නතුනි මෙහෙම දකින එක සුළු මොහොත තුළ ඔබේ ශරීරයට කොච්චර වේදනාවක් ආවත් ඒ වේදනාව එතනම හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදියට ස්කන්ධ පංචකයක් විදියට දකින්න දක්ෂ වෙනවා. ඔබට මේ වේදනාව හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒක හඳුනාගන්නේත් මනසින්. ඒ හඳුනාගන්න මනසත් අනිත්‍යයි, ඒක අනාත්මයි කියලා දකිනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් විදියට අපේ ජීවිතයේ සමස්ත සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාව තුළ ජීවත් වෙන්නට අපි දරන උත්සාහය. අපේ ජීවිතයේ සියලු පහසුකම් ටික අපි මේ මොහොතේ ලබා ගත්තේ පින්නතුනේ මෙන්න මෙතෙන්ට එන්නටයි. අපි සසර හුඟක් දන් දීලා ආපු අය, හුඟක් සිල් රැකලා ආපු අය, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා ආපු අය අපි. ඒ ඔක්කොම ලබා ගත්තේ කොහොමදද? ඒ සියලුම දේවල් ලබා ගත්තේ මෙන්න මේ ප්‍රඥාවට එන්නට. දුකෙන් නිදහස් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ප්‍රඥාව තුළ අභිෂේක ලබනටයි අපි මේ සියල්ලක්ම මේ සුගතිය සම්බුද්ධෝත්පාද කාලයේ සද්ධර්මයේ කල්යාණ මිත්‍රයන් මේ බුදු දම් සංඝ කියන ත්‍රිවිධ ධර්මයේ අපි මෙහෙදලාවල තියෙන්නේ. ඒ දේ ලබාගත්තට පස්සේ අපි පින්තුරි නැවතයි සුගතිගාමි වෙන නම් හිතන්නේ. ඒ සුගතිගාමි වීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා නැවත කල්පනා කරලා බලන්න. පින්තුරි මේ සුගතිගාමි වෙලා මේ ශ්‍රණ සම්පති ලබාගත් අවස්ථාවේදී මෙතෙන්දී අපේ ඉහළම බලාපොරොත්තු වෙන්නට ඕන නැවත සුගතියකට යන නෙමෙයි පින්තුනි. අපේ බලාපොරොත්තු වෙන්නට ඕනේ මෙතනින්ම දුකෙන් නිදහස් වෙන්න. ඒ සඳහා උපරිම උත්සාහ කරන්නට ඕන අපි. ඒකට අපට ඉහළම මට්ටමට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ පරමාර්ථයේ අපි ඉන්නකොට මේ සඳහා වූ ක්‍රියාකාරී වැඩපිළිවෙලක අපි ඉන්නකොට අපට සුගතිය හිමි වෙන්නේ නැහැ. අපිට මෙතෙන් බැරි වුණත් ඊළඟට අපි යන්නේ සුගතියේ. සුගතියට යනව විතරක් නෙවෙයි මේ ජීවිත කාලයම අපට අපි දරන වීරියට සාපේක්ෂව අපට දුකෙන් නිදහස් වෙන්නටත් පුළුවන්. ඒ නිසා පින්නතුනි හොඳට අපි නුවණින් කල්පනා කරලා බලන්නට ඕන. අද දවසේ අපට සියලුම පහසුකම් මේ ලැබිලා තියෙන්නේ. මේ විවේකයේ ලැබුණේ, කල්යාණ මිත්‍රයන් ලැබුණේ. වැඩි දෙයක් සබාව ඔබට අද දවසට ඔබට විහාරස්ථානයකට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරියට එන්න තරම්වත් ඔබට අවශ්‍යතාවයක් අද වෙලා නැහැ. ඔබේ නිවසේ, ඔබේ කාමරයේ, ඔබ ඉන්න ආසනෙම ඉඳගෙන ඔබට මේ සද්ධර්මයේ ලැබෙන මට්ටමට සියලුම හේතු සාධක ටික සකස් වුණේ මෙන්න මේ පහසුකම, මෙන්න මේ ප්‍රතිඵලය ලබන්නට. මොකද්ද ප්‍රතිඵලය කියලා කියන්නේ? පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට ඇඟිපු විදියට ප්‍රඥාවෙන් ජීවත් වන්නට. ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අර කෙන්සුගෝපන් සූත්‍රයේ දේශනා කරපු විදියට ඇස නැමැති දොරටුවෙන් රූපාදී අරමුණක් එනකොට ඒ අරමුණ අරගෙන එන්නට ඕන සමත විදර්ශනා නැමැති දූත යුගලය විසින්, දූතයන් දෙදෙනා විසින්. ඒක හරියට අරගෙන આવතින් ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් ඒ රූපය තමන්ගේ අභ්‍යන්තරයට යනකොට තමා හරියට සිහියෙන් නොනින් නම් හිටියේ සතිය නැමැති දොරටු පාලයාගේ අධීක්ෂණයෙන් නම් ඒක ඇතුළත් වුණේ. ඒ ඇසින් ආපු වර්ණ රූපය මනසට දීලා එතන මේක නිරුද්ධ වුණා කියලා ඒ නගරයේ සතර මං හන්දියේ ඉන්න විඥානි නැමැති දොරටු පාලයාට ඒ අරමුණු දීලා විඥානේ හටගත්තු තැනම නිරුද්ධ වෙන ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ යථාර්ථය අපි තේරුම් ගත්තොත් ඒ කියපු විදිහට සිහින් නොවනින් අපි හිටුවද ඒ ඇසට දැකපු රූපය හොයාගෙන නැවත බාහිරට යන්නේ නැහැ, බාහිරට අත දික් කරන්නේ නැහැ. අපි ඇසට රූපයක් දැක්කොත් අපි හිතන්නේ ඒක බාහිර තියේ කියලා. බාහිරට යන්නේ මෙන්න මේ සිහිය සහ නුවණ, යෝනිසෝ මනසිකාරය, සමත විදර්ශනා දෙක අපේ ජීවිතය තුල නොතිබුවත්. දිත්තේ දිට්ඨ මට්ටම් මට්ටමට අපේ හිත දියුණු කරන්න නම් අපි මෙන්න මේ විදියට නිතරම සිහිය නොනින් ඉන්නට ඕන. යම් කෙනෙක් සසර ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරලා විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය ඉහළම මට්ටමට දියුණු කරගෙන කිසියම් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට පින්නතුනි එවැනි උත්තමයන්ට, එවැනි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉහළම අනුශාසනාවක් විදියට දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන අනුශාසනාව දේශනා කළා. ඒ මොකද්ද? ඇසට රූපයක් දකිනකොටම ඒ හටගත් රූපය එතනම නිරුද්ධ වුණා කියලා දකින දක්ෂ වෙන්න. ඒ වගේම සුතේ සුතමත්තං කනට ශබ්දයක් ඇහුණා නම් ඒ ඇහිච්ච ශබ්දය එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මුතේ මුතමත්තං නාසය දිව ශරීරය කියන මේ අරමුණු වලට කිසියම් අධ්‍යක්ෂයක් ලැබුණා නම් ඒකත් එතනම නිරුද්ධ වුණා කියලා දකින්න. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං සිතට අරමුණක් ආවනම් ඒක එතනම නිරුද්ධ වුණා කියලා දකින්න. හේතු ඇති කලී හටගත්තා එතනම නිරුද්ධ වෙනවා කියලා සමුදේ වේ දකින්න. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. පින්නතුනි, අපේ ජීවිතයේහි භාගතුන් වහන්සේ සඳහන් කරනවා උපදිනව නම් උපදින්න තියෙන ස්කන්ධ පංචකයක්, නැති වෙනව නම් නැති වෙන තියෙන ස්කන්ධ පංචකයක් කියලා. වෙන කිසියම් දෙයක් ජීවිතේ නැහැ පින්නතුනි. කොමන අත්දැකීමක් අපි ලැබුණාද? කුමක් පිළිබඳව සිටවිල්ලක් ආවද? ඒ කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකය හටගෙන එතනම නිරුද්ධ වුණා කියන කාරණය. හට ගැනීම නිරුද්ධ වීම විතරයි අපට දකින්න තියෙන්නේ. මේකත් තවත් ගැඹුරට ගියහම පින්නතුනි අපට සමුදේ නෙවෙයි වැය විතරයි පේන්නේ. වය ධම්මානුපස්සී විහෙරති, හැම මොහොතෙම මේක ඡය වෙලා යන දෙයක් බවට පේනවා. මේකට තමයි කියන්නේ ස්කන්ධ පංචකය අපචයට යනවා කියලා, නිරෝධයට යනවා කියලා. ඇයි දැන් අපි ස්කන්ධ පංචකය රැස් කරන්නේ නැහැ, ගොඩ ගහගන්නේ නැහැ, උපචයට යන්නේ නැහැ? උපචයට යන්නේ, රැස් කිරීමට යන්නේ, ගොඩ ගැසීමට යන්නේ. ඇයි ගොඩ ගැසීමට යන්නේ? මෙන්න මේ අවිද්‍යාව නොදන්නා කම නිසා, රූපේ පිළිබඳව තියෙන අවබෝධය නැති නිසා. රූපය ගැන ඇත්තට පේන රූපය විතරක් නෙවෙයි, කනට එන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මේ පංච ආයතනයන්ටම අරමුණු වල අරමුණට කියන්නේ රූපස්කන්ධය කියලා. පින්නතුනේ, මෙන්න මේ රූපය පිළිබඳව අපි යථාර්ථය දැක්කොතින් ඒ යථාර්ථය දකින පමණට පින්නතුනේ අපි රූපයෙන් නිදහස් වෙලා ඉන්නේ. රූපයෙන් නිදහස් වෙච්ච පමණට අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. පින්නතුනේ, මෙන්න මේ යථාර්ථයට නුවණ තබනටයි අපි මේ ජීවිතයේ මේ ශ්‍රණ සම්පතිය ලබාගත්තේ කියන එක පිළිබඳව දැඩි විශ්වාසයක්, දැඩි ශ්‍රද්ධාවක් අපේ හිතේ නිතරම ඇති වෙන්නට ඕන. මෙන්න මේ යථාර්ථයේ සුතමේ ඥාණයෙන් දැනගත්තු කෙනා එතනත්තාට ප්‍රඥාව විහිළ මට්ටමේ කෙනෙක් නම් යාට හැම මොහොතෙම කරන්න තියෙන්නේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය දකින්න විතරයි. ඔහුට එන්න එනම රූපයේ වැයවීමට යනවා. රූපය තුල හිත බැස ගන්න ගත්තිය එන්න එනම අඩු වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සමාජයේ නැමැති, සාමාන්‍ය සමාජයේ නැමැති මඩවිලේ මේ තැනැත්තා ජීවත් වුණත් ඒ තැනැත්තා පද්මාකර ජීවිතයක් ගත කරනවා. මෙන්න මේ යථාර්ථය තවදුරටත් අපට ජීවිතයට ප්‍රත්‍යක්ෂ කරගන්නටයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට සතර සතිපට්ඨානය දේශනා කළේ. මේ රූපාදී ස්කන්ධ පංචකයේ ක්ෂණිකව අවබෝධ කරගන්න අපේ දක්ෂ නොවුනොත් අපට කලක් මේක භාවිත කරන්න වෙනවා පින්නතුනේ. අන්නේ සඳහා බුදුහාඳුරෝ කායේ කායන පස්සේ විහෙරති, වේදනාසු වේදම පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ සතර සතිපට්ඨානයක් දේශනා කළා. පින්නතුනි, අපි දැන් කල්පනා කරලා බලන්න වටිනවා මේ සතර සතිපට්ඨානය පුහුණු කරන්නේ කොහොමද කියලා. මේක කොටස් 6කට පුහුණු කරන ආකාරය භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඒ කොහොමද? අපේ හිත වර්තමානය තුල පිහිටුවාගෙන නාසිකාග්ගේ වාමක නිමිත්තේ වා කියපු ආකාරයට වර්තමානයේ තුල හිත තියාගෙන අන්නේ සිහියෙන් ඉන්න ගමන් පින්නතුනේ ටිකෙන් ටික අපේ ජීවිතය ගැන බලන්න. හුස්ම ගැනීම පිටකිරීම ගැන සිහියෙන් කරන්නයි කියලා බුදුහාම දේශනා කරනවා. ස්වාභාවික සිදුවන ආස්වාස ප්‍රස්වාස කියන මේ ක්‍රියාවලිය ගැන සිහිය තියාගෙන ඉන්න. සතෝ ආස සති, සතෝ පස්ස සති, සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. මෙහෙම කාලය පුරුදු පුහුණු කරනකොට පින්නතුනේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති සික්ඛති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියපු විදියට දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝව හුස්ම ගන්නවා කියන සිහිය අපිට තියෙනවා. දීර්ඝව හුස්ම පිට කරනකොට දීර්ඝව හුස්ම පිට කරන අවස්ථාවක් කියන එක තමයි පේනවා. මෙහෙම ටිකෙන් ටික අපි සිහිය දිනු වෙනකොට රස්සන් වාස සන්තෝ රස්සන් අස්ස සාමීති සික්ඛති, රස්සන් වා පස්ස සන්තෝ රස්සන් පස්ස සාමීති පජානාති කියන විදියට ඒ හුස්ම ටිකෙන් ටික කෙටි වෙනකොට ඒ කෙටි වෙන හුස්මක් තමයි පේන ගන්නවා. මේ සියල්ලම තමයි නෝනින් දකින්නේ. මේ සිහිය නාසය ආශ්‍රිතව වර්තමානයේ තියාගෙන ආස්වාස ප්‍රස්වාස පිළිබඳව අපි අවබෝධයෙන් ඉන්නකොට ටිකෙන් ටික හුස්ම සියුම් වෙන ආකාරය පේන ගන්නවා. සම්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති. මේ හුස්ම ගැනීම පිළිබඳව සම්පූර්ණ ක්‍රියාකාරීත්වයම අපි සිතුවිල්ලකට ගන්නවා. හොඳ අවධානයෙන් ඉන්නවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාකාරීත්වයේ නැමැති මේ ශාරීරික ස්වභාවය පිළිබඳව. එහෙම ඉන්න ඉන්න පින්නතුනි මෙන්න මේ සම්බකාය පරිසංවේදී කියන කාරණයත් පස්සම්බයං කාය සංඛාරම් මට්ටමට එනවා. මේ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳන ආකාරය තමයි පේනවා. තේන්න තේන්න මේ තැනැත්තා අභ්‍යන්තර ශරීරයේ ක්‍රියාකාරීත්වයක් මේකයි, බාහිර කෙනෙකුට ශරීරයක් තියෙනවා නම් ඒකත් තත් සිද්ධ වෙන්නේ මේ දෙයමයි කියලා අභ්‍යන්තර බාහිර වශයෙන් මොහු දකින්න දක්ෂ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආස්වාස ප්‍රස්වාසයට අදාළ මේ ක්‍රියාකාරීත්වය සමුදේ ධම්මානුපස්සී විහෙරති. ආහාරය පාදක කරගෙන ඇති වෙච්ච මේ ශරීරය ඇසුරු කරගෙන ආහාරයේ ප්‍රතිඵලයක් විදියට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාකාරීත්වය හට ගන්නවා. වය ධම්මානුපස්සී විහෙරති. ඒ ආහාරය නිරුද්ධ වීම වශයෙන් මේක නිරුද්ධ වෙන බවක් දකිනවා. සමුදේ වය වෙන වෙනම බලලී ළඟට සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. සමුදේ වය එකටම දැකෙමින් ආස්වාස ප්‍රසාස කරනවා. පින්නතුනේ මෙහෙම කලක් යනකොට ඔහුට පේනවා අත්තිකායෝතිවා පනස සතේ පච්චපට්ඨිතා හෝති. මේ ආස්වාස ප්‍රසාස නැමැති කයක් කියන එකක් දෙයක් තියෙනවා. මෙහෙම නතරේදී ඔහුගේ සතිය දිනු වෙනවා. දින වෙනකොට අනිසිතෝස විහෙරති නැතිකින්කි ලෝකේ උපාදීයති. ඔහු මේ ශරීරය ඇසුරු කර නොගෙන ඔහු අවබෝධයෙන් වාසය කරනවා. ශරීරය තුර හිත බැස නොගන්නා විදියට රූපං අත්තෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානම් අත්තනිවා රූපං රූපස්මින් වාත්තානම් කියපු විදියට රූපය ආත්ම සහිත දෙයක්, රූපවන්තං වාත්තානං ආත්මය රූප සහිත දෙයක්, අත්තනිවා රූපං ආත්මය තුළ රූපය තියෙනවා, රූපස්මින් වාත්තානං රූපය තුළ ආත්මය බැසගෙන තියෙනවා. මෙන්න මේ වගේ වැරදි ආකල්ප ඔහු හිතේ ටිකෙන් ටික අඩු වෙනවා. මේ නුවණ ලැබීමත් එක්ක නැචකින්ති ලෝකේ උපාදීයති. මේ කාය සම්බන්ධ ලෝකයේහි කිසිවක නොඇලිය ඔහු වාසය කරනවා. ඔහුගේ ශරීරය පිළිබඳවත් බාහිර ශරීරයේ රූප පිළිබඳවත් ඔහු මෙහෙම තේරුම් ගන්නවා. පින්නතුනේ දැන් මේ තැනැත්තා මේ ගමන් මඟ ආරම්භ කරේ කොහොමද? මේ ගමන් මඟ ආරම්භ කළේ අර දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව සුතමේ ඥාණයෙන් දැනගෙන. අපේ ජීවිතයේ සමස්ත අත්දැකීම කියලා කියන්නේ කොමන හෝ දෙයක් දැනගත්තා කියලා කියන්නේ රූප වේදනාදී ස්කන්ධ පංචකයක් නේද? ඒ ස්කන්ධ පංචකයේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නේද? මේක නොදැනගත්තොත් දුකටපත් වෙලා ජරා මරණ ස්පර්ශ කරනවා නේද? මේක තේරුම් ගත්තොත් දුකෙන් නිදහස් වෙලා ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් නේද කියන අවබෝධය ඇතුව බුදුහාමර දේශනා කරු මේ ධර්මයේ පිළිබඳව විශ්වාසනීයත්වය ඇති කරගෙන ආරම්භ කරපු මේ ආධ්‍යාත්මික ගමන් මඟ පින්නතුනි. මේක නැත්තා ප්‍රායෝගික ජීවිතයෙන් සිදු කරන ආකාරය. ආස්වාද ප්‍රසආස පිළිබඳව නෝනි මේ සිදු කරන්නේ. මෙහෙම ටිකෙන් ටික ආස්වාද ප්‍රසආසයෙන් හිත සංයමයටපත් වෙන එකඟ භාවයටපත් වෙන මේ තැනැත්තා ටිකෙන් ටික ඉදිරියට යනවා. කොහොමද? ඒ තැනැත්තා ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ඒ වගේම ටිතෝ වාටිතෝ මිති පජානාති. නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති. සයනෝ වා සයනෝ මිති පජානාති. ඇවිදීම, හිටගෙන සිටීම, වාඩි වී සිටීම, සැතපීම. මෙන්න මේ කිසියම් අරමුණක් තමා පවත්වනවා නම් ඒ පවත්තන හැම වෙලාවෙම හෝ ඉතාම සිහියෙන් මේක කරන්නේ සතිමත්ව කරන්නේ. ඔහු ඒ අවස්ථාව පිළිබඳව සිහිය තියාගෙන ඉන්නේ. හැබැයි ඔහු නාස්‍යාස්කිතව තමයි මේ සිහිය තියාගෙන මේ ගැන නෝනින් බලන්නේ. බලනකොට ඔහුට දකිනවා, ඔහුට පෙනියනවා මේ සතරීරියවුත් නිෂ්පාදනය වුණේ මේ රූපය අසුරු කරගෙන, කය අසුරු කරගෙන, ඒ කායික ක්‍රියාකාරීත්වයටත් මේ සතරීරියවෙහි ක්‍රියාකාරීත්වයටත් මූලික පදනම තමාගත්තු ආහාරය නිසා නේද? ආහාර සමුදයෙන් හටගත්තු ක්‍රියාකාරීත්වයක් නේද කියලා ඔහු දකිනවා. ඒ ප්‍රඥාවේ ආහාරය නිරුද්ධ වීමසෙන් මේ ඉරියව් සතරීරියව වල නිරෝධයත් ඔහු දකිනවා. හේතුඵල ධම දකිනවා. ඉමස්මෙන් සති දම් හෝති, ඉමස්මෙන් අසති දන්න හෝති කියලා මේ නුවණට පහළ වෙනවා. අන්‍ය සතරීරියව පිළිබඳවත් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට ඔහු දකින්න දක්ෂ වෙනවා. පින්නතුනි මෙහෙම කාලයක් යනකොට මෙතනත්තා අත්තිකායෝතිවා කනස්ස සතේ පච්චුපට්ඨිතා හෝති. මේ කය පිළිබඳව සිහිය නොවන ටිකෙන් ටික දිනු වෙනවා. කයක් තියෙනවා. හැබැයි එහෙම කයක් තිබුණට මේක නිත්‍ය සැප ආත්ම දෙයක් නෙවෙයි. හේතුඵල දහමක ප්‍රතිඵලයක් කියන එකක් දකිනවා. දැකීම සමගම අනිසිතෝච විහෙරති නැතිකින්චි ලෝකේ උපාදීයති. මේ රූප කය පිළිබඳව ලෝකයේ පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටිමාන ටිකෙන් ටික අඩු වෙලා ඔහු ගේ හිත මේ රූපය තුළ ටිකෙන් ටික බැස ගන්න ගති අඩු වෙනවා. රූපයක් පේනකොට මොහුට මේ හට ගැනීම නිරුද්ධ වීම සංඛ්‍යාත හේතු බල දහම පෙනී යනවා. ඒ අනිත්‍යතාවය වැටහෙනවා. අනාත්ම ස්වභාවය ප්‍රකට වෙනවා. මේ සමග මොහුගේ සිහිය සහ නුවණ ටිකෙන් ටික වැඩි වෙනවා. සතර ඉරියව් ආශ්‍රයෙන් සතිපට්ඨානෙ වඩන්නතිය. කායනුපස්සනාව. එතනින් නොනවති තවදුරටත් ඉදිරියට යනකොට මේ තැනැත්තාට ශාරීරිය සකස් වෙච්ච කොටස් 32 ගැන ටිකෙන් ටික අවබෝධය ඇති වෙනවා. හිතකෙස්, ලොම්, නිය, දත්, සම ආදී මේ කොටස් 32ක් තියෙනවා ශාරීරිය ඇසුරු කොටගෙන. ශාරීරිය සැකස්මේ පිළිබඳව මූලික අවයව නැත්නම් කොටස් 32ක් පිළිබඳව මේ එක එක කොටසක් පිළිබඳව සිහිය තබාගෙන ඉන්නවා. මෙහෙම සිහි කිරීමත් එක්කම ඔහුට පේනවා මේ දෙයක් හටගත්තේ හේතුඵල ධමක ප්‍රතිඵලයක් විදියට. ආහාරයේ ප්‍රතිඵලයක් විදියට හටගත්ත මේ කොටස් ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේක ස්ථිර පුද්ගලයක් නෙවෙයි. මේ කය කියන්නේ කය කියලා දෙයක් තියෙනවා තිබ්බට මේක නিত্য සැප ආත්ම සත්ත්ව පුද්ගල සංඥා සහිත දෙයක් නෙවෙයි. හේතුඵල ධමක ප්‍රතිඵලයක් විදියට විතරයි ඔහු දකින්නේ. ඒ තුළින්ම අනිසිතෝච විහෙරති, තෘෂ්ණාව ඇසුරු නොකර ඉනෝ මේ ශරීරෙහි නැතිකින්දි ලෝකේ උපාදීයති. කිසිවක් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඔහු ගන්නේ නැහැ. පින්නතුනේ මේ සමගම ඔහුගේ සිහිය නෝන ටිකෙන් ටික තවදුරටත් වර්ධනය වෙනවා. ඊළඟට මේ තැනැත්තා ශරීරයේ සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපව නැත්තම් ධාතු මනසිකාරය තුළ සිට පිහිටවනවා. මේ භෞතික ශරීරයේ සකස් වෙලා තියෙන්නේ මේ මූලික ස්වභාවයන් හතරක් නිසා නේද? නැත්තම් මේ පඨවි දැඩි ගතිය, ආපෝ වැగిරණ ගතිය, ඒ වගේම තේජෝ රස්ණය, වායෝ හමන ගතිය. මෙන්න මේ කොටස් හතරක මූලික පදනමෙන් නේද මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කියලා මේ හතර හො දකිනවා. මෙන්න මේ ධාතු මනසිකාරය තුළ හිත පිහිටුවාගෙන මේ එකිනෙකක් තුළ සතිය පිහිටුවා ගන්නවා. ඒ සතිය නුවණක් බවට පත් වෙන්නේ එහි සමුදේ වැය ආහාර මූලික වහඩගත්තු මේ ධාතු ආහාර නිරෝධයෙන් නිරුද්ධ වීම දකින කෙනා ශරීරයක් තිබුණා කියලා දැක්කත් එහි සත්පුද්ගල සංඥාව ඔහුගේ හිතෙන් ටිකෙන් ටික දුර වෙනවා. අනිසිතෝච විහෙරති නැතකින්හි රෝකී උපාදීයති. ඔහුගේ හිත විඥාන ඨිතියක් විදියට මේ රූපය තුළ බැසගන්නේ නැහැ. එහෙම බැස නොගෙන ඇසුරු නොකරහු ප්‍රඥාවෙන් ජීවත් වෙනවා. නැතකින්හි රෝකී උපාදීයති කිසිවක් ඔහු තෘෂ්ණා දුෂ්ණිමාන වශයෙන් නොගන්නා ස්වභාවයට හිත දිනු කරගන්නවා. එවගේම තවදුරටත් ඔහු ඉදිරියට යනවා. දැන් මේ මුලදී ආනාපාන සතියෙන් පටන් අරගෙන ඉරියාපතයන් මෙනෙහි කළා. ඊළඟට ඔහුගේ ශරීරයේ කොටස් පිළිබඳව බැලුවා. ඒ වගේම ධාතු මනසිකාරය බැලුවා. ඒ වගේම මෙහි මූලික අවස්ථාවේදී තවත් පියවරක් විදිහට සඳහන් වෙනවා. කායික වශයෙන් කරන හැම දෙයක් පිළිබඳවම සිහි පිහිටුවා ගැනීම. ගතිය පීතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාවේ කම්මේ ආදී වශයෙන් සඳහන් කරනවා. තමා කරන සියලු කායික ක්‍රියා සහ වාචික ක්‍රියාවන් පිළිබඳව දැන් ඔහු සිහියෙන් ඉන්නේ. කරන හැම දෙයක්ම සිහියෙන් කරන්නේ. ආහාර පාන ටිකක් ගත්තත්, ඇඳුමක් ඇන්දත්, මෝන පිරිසිදු කළත්, තවත් කෙනෙක් එක්ක කතා කළත්, ශරීර කෘත්‍යයක් කරත් හැම දෙයක්ම ඊටාම සිහියෙන් කරනවා. ඇයි ඔහු සිහියෙන් කරන්නේ? තමාගේ මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය යථාබෝධ වශයෙන් වටහා ගැනීම පාදක කරගෙන. ඔහුගේ බලාපොරොත්තුව ඇත්තටම මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක තේරුම් ගන්න එක. අන්නේ තේරුම් ගන්නට මෙතනත් තාම මෙහෙම ක්‍රියා කරන්නේ. පින්නතනේ ඔහුට ජීවිතයේ කරන්න වැඩක් නිතරම ඉතුරු වෙලා තියෙනවා. ජීවිතේ කම්මැලි ගතිය අඩු වෙනවා. ධර්මයන් සමග නිතර ජීවත් වෙනකොට ඔහු දැන් මේ කරන හැම දෙයක්ම සිහියෙන් කරන්නේ. කායික දෙයක් කළත්, වචනෙන් දෙයක් කතා කළත් හැම දෙයක්ම සිහියෙන් කරමින් මේ ශාරීරික ක්‍රියාකාරීත්වය කියන්නේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් නේද? මේක සත්‍යබුද්ධිල සංඥාවසෙන් ගතිතු දෙයක් නෙවෙයි නේද? මේක ආහාරයේ ප්‍රතිඵලයක් විදියට හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද කියන එක මොහොත දකිනකොට පේනතුනේ ਉਹ තමාගේ ශරීරයේ වඳවත් බාහිර ශරීරයේ වඳවත් තියෙන කිසියම් රාගයක්, ద్వේෂයක්, ආත්ම දෘෂ්ටියක් තියෙනවා නම් මේ සියල්ල අමොහොර ටිකෙන් ටික දුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙහෙම ඉන්නකොට පේනතුනේ මේ තැනැත්තා ඊළඟට මේ ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ සොහනක නිකන් බිම දැම්මොතින් මේ ශරීරයට වෙන දේ ගැන ඔහු නුවණින් බලනවා. මේක අපට අපේ ජීවිතය ගැනම බලන්න පුළුවන් කමක් නැහැ. වෙනත් සත්වයන් සිදුවේ ිරණම ගැන අපට දැකපු රූප ආදියෙන් මෙනෙහි කරන්න පුළුවන්. අන්තර්ජාලයට ගියහම අපට මේ කරුණ බලන්න පුළුවන්. එදා දඹදිව ඉන්දියාවේ සොහොන් තිබුණා. සමහර සොහොන් මලමිණි නිකන් ගෙනහිලා දාලා තිබුණා. ඒවට කියන සීවතික කියලා. මලමිණි නිකන් දාන සොහොන් භූමි. එහෙම වල දාන්නේ නැහැ. සත්තුන්ට කැමට ගන්නත් එක දානවා. විවිධ හේතු මත දානවා. ඒ තැන් වලට තමයි ඇතැම් ස්වාමීන් වහන්සේලා යෝගීවරුන් කියලා භාවනා හිම කළේ. අන්නේ ස්ථානට ගිහිල්ලා මේ ශරීරය ගැන හොඳට නුවණ පිහිටලා බලනවා. මරණයට පත් වෙන දවස ඉඳන් ක්‍රමානුකූලව මේ ශරීරය ඉදිමිලා මේක ටිකෙන් ටික ඕජාව ගලලා ඒ වගේම සත්තු පණුව දාලා ටිකෙන් ටික මේක දියවැල යන ආකාරය සත්තු ඇවිල්ලා මේක කෑලි කොටස් වෙන් කරගන්න හැටි නහර ආදිය විහෙල යන හැටි ලේ ගලන හැටි මෙහෙම ගිහිල්ලා අවසානට ඇටසැකිල්ලක් බවට පත් වීම දක්වා වූ මේ ක්‍රියාකාරීත්වය නොනින් දකිනවා. පින්වතුන් බලන්න අපි මීට සති දෙකකට මාසයකට මාස 3කට වගේ කලින් මිය ගියා නම් ඒ මිය ගිහිපු ශරීරයේ සොහනක දැම්මනම් ඒ ශරීරයට අත්වන ඉරණම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අද අපි ලස්සනට කෑම බීම දීලා පිරිසිදු කළා කොණ්ඩෙම පීරලා මේ තියාගන්නා වූ ශරීරය මේතාව සුවපහසු විදිහට තියාගන්න දරන උත්සාහය බලන්න. කවදා හරි දවසක මේක නිමවටපත් වෙනවා. ඒ ශාරීරික ක්‍රියාකාරීත්වය නැත්තම් විඥානයේ මෙතනින් වෙන්වීමත් එක්කම මේ ශරීරය ක්‍රමානුකූලව පත්තන ඉරණම ගැනයි මේ සඳහන් කරන්නේ. පින්නතුනේ ඇයි මෙහෙම බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ? අපි අද මේ ශරීරයේ පිළිබඳව ලොකු හැඟීමකින් ආශාවකින් සහ බලාපොරොත්තුවකින් අපි මෙලිමේ. ඒ ශරීරය එකපාර බැහැර කරන්න කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ. මේ ශරීරය තුලින්ම තමයි අපට නිවන් දකින්නක් තියෙන්නේ. පින්නතුනේ ශරීරය පරිහරණය කරමින්මයි. නමුත් ඒ ශරීරය යථාර්ථය අපි ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක මරණයට පත් වෙලා කරන්න පුළුවන් දෙයක්වත් දිවි ලෝකෙ ගිහිලා කරන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මේ වර්තමානයේ තුලම අපි කරන දෙයක් පින්නතුනේ. අනේ සඳහා මේ ශරීරය යථාර්ථය අපි නොනින් තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්න ගන්න මොකද අපේ ජීවිතේට වෙන්නේ? අපි එකකටකින් නිරෝගී කමෙන් ආරෝග්‍යමත්ෙන් අපි මත් වෙලා හිටියේ. අනිත් පැත්තෙන් හැමදාම ජීවත් වෙනවා කියන ජීවිතමදී මත් වෙලා හිටියේ. අනිත් පැත්තෙන් අපි වයසට යන්නේ අපි හැමදාම තරුණයෝ වගේ ඉඳී කියන හැඟීමෙන් ඉඳමින් අපේ ශරීරය පාලනය කරන්න දැඩි උත්සාහකයේදී හිටියා. අපි යොබ්බනමදෙන් යෝන්මදෙන් හිටියා. මෙන්න මේ මද මානවලින් දුරුව කළා අපේ හිත ඉහළම තලයකට ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ මග විවර කළ දෙන්නේ. මේ නවසීවතික කියපු විදියට මරණයෙන් පස්සේ ශරීරයයි අමු සොහනකට දැම්මතින් ඒ ශරීරයේ ස්වභාවය ගැන කල්පනා කළ බලන්න. මගේ ශරීරයට මෙහෙමයි වෙන්නේ. අජ්ජත්තන් වා කායේ කායන පස්සේ විහෙරති. අනිත් ඇගේ ශරීර වලටත් මේකයි වෙන්නේ. බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති. අභ්‍යන්තර බාහිර වශයෙන්ම බලනවා මේක. අත්තිකහයෝති වා පනස සති පච්චපට්ඨිතා හෝති. කයක් තියෙනවා. අන්නේ තියෙන කය ගැන දැන් ඔහුගේ සිහිය නුවණ වඩ වඩා අඳුන පැතිරලා යනවා. අනිසිතෝච විහෙරති. නැතකින්චි ලෝකයේ උපාදීයති. ඔහු මේ ඇසුරු නොකරන ජීවත් වෙනවා. නැතකින්චි ලෝකයේ උපාදීයති. ඔහු කිසිවක් උපදි වශයෙන් උපදි කියන්නේ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් නොගන්නා විදියට තමා නිතර සිහියෙන් නොනින් වාසය කරනවා. පින්නතුනි ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම අපට ආනාපාන සති ආදී පියවර 6කින් මේ කායන පස්සනාව අපට දේශනා කළේ? කායන පස්සනා දේශනාව කිරීමෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ අපි මේ ශරීරයට තියෙන ආසාව දුරු කිරීම සඳහා මේ ශරීරයේ යථා ස්වභාවය අපට තේරුම් ගන්නටයි මේ භාවනා වඩන්නට දේශනා කළේ. අර ස්කන්ධ පංචකයෙන් රූප ස්කන්ධය තේරුම් ගන්නටයි මේක මේ දේශනා කළේ. රූපය ගැන ටිකෙන් ටික තේරුම් ගන්නකොට අපේ හිත ටිකෙන් ටික සිහිය නෝන දිනු වෙනකොට එහි ප්‍රතිඵල විදියට අපිට මේ ශාරීරික ආසිතිත ඇති වෙන වේදනා ගැන ටිකෙන් ටික පැහැදිලි වෙනවා. කායික වේදනාව විතරක් නෙවෙයි. ඇස අරමුණු කරගෙන ඇති වන චක්කු සංපස්සජා වේදනාව. ඒ වගේම නාසය අරමුණු කරගෙන ඇති වෙන, අපේ කන අරමුණු කරගෙන ඇති වෙන සෝත සංපස්සජා වේදනාව. නාසය ආශ්‍රිතව ගහන සංපස්සජා වේදනාව. දිව ආශ්‍රිතව ජීවහා සංපස්සජා වේදනාව. කාය සංපස්සජා වේදනාව. මනෝ සංපස්සජා වේදනාව. මේ ආදි වශයෙන් වේදනාව කොටස් 6කට බෙදෙනවා. එක වෙලාවක එක වේදනාවක් විතරයි තියෙන පින්තුණි. වේදනා 6ක් තිබුණට 6ම එක වෙලෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක ආයතනයකින් එක වේදනාවක් ගන්නකොට අනිත් ආයතන නිරුද්ධ වෙලා තියෙනවා. මේකයි යථාර්ථය. නමුත් මේ ආයතන වේගවත් ක්‍රියාත්මක වීම නිසා විඥානයත් වේගවත් සක්‍රීය වීම නිසා අපට මේ වේදනා සියල්ලක් මෙතුවිට ලැබෙනවා කියලා හිතෙන්නේ. නමුත් පින්තුණි එක වෙලාවක එක වේදනාවක් විතරයි තියෙන්නේ. අන්නේ වේදනාව ගැන අපි ටිකෙන් ටික බලනකොට දැන් ඔහු ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන තියෙන වේදනාව ගැන දැන් සැලකිල්ලෙන් ඉන්නේ. ඇතර රූපයක් දකිනකොට ඇතිවන වේදනාවට කියන චක්කු සංපස්සජා වේදනාව කියලා. ඇහැට බලපු රූපයකින් ඇහැට ඇතිවන රිදීමක් නෙවෙයි මේ කියන්නේ. ඇහැට ඇතිවන සුවපහසුවක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ අපි කෙනෙකු රූපයක් දැක්කොත් අපට සැපක් හෝ දුකක් ඇතිවීම මේ කියන්නේ. කොහොමද ඒක ඇති වෙන්නේ? ඒ අපි ඇසෙන් දකින රූපය අපි කැමති රූපයක් නම් එතෙන්දී අපට සැපසහගත වේදනාවක් අට ගන්නවා. ඒ රූපය අපි අකමැති දෙයක් නම් ඒකෙන් අපට දුක් වේදනාවක් ඇති වෙනවා. සැප දුකක් නැති අදුකම සුඛ වේදනාවක් නම් ඒක මධ්‍යස්ථ වේදනාවක් විදිහට අපි විඳිනවා. මෙන්න මේ විදිහට සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සැප දුක් උපේක්ෂාදී වේදනා හොට පේන ගන්නව දැනෙන ගන්නව. කුමන ආයතනෙන් හෝ කණ්ඩ ශබ්දයක් ඇහෙනකොට හොඳ මිහිරි ශබ්දයක් නම් හෝ දකිනවා දැන් මේ මිහිරි ප්‍රියමනාප වේදනාවක් කෙනෙක් දකිනවා. කවුරු හරි කෙනෙක් බනිනවා නම් බනින වේලාවට ඔහු දකිනවා දැන් මේ හටගෙන තියෙන්නේ දෝමනස සහගත වේදනාවක් කියලා. දුක්ඛ වේදනාවක් කියලා. සාමාන්‍ය මධ්‍යස්ථ වේදනාවක් නම් වාහනයක් යනකොට කුරුල්ලෙක් කනනකොට වගේ නම් අදුකම සුඛ වේදනාවක් කියලා තමයි දකිනවා. දිවට රසයක් ලැබෙනකොටත් එහෙමයි. ඔබ කැමති රසයක් නම් සුඛ වේදනාවක්, ඔබ අකමැති වේදනාවක් නම් ආහාරයක් නම් එතෙන්දී ඇති වෙන දුක්ඛ වේදනාව ගැන අපි අවබෝධයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදියාමිති පජානාති. නිරාමිසං වා සුඛං වේදියමානෝ නිරාමිසං සුඛං වේදියාමිති පජානාති. සාමිස සැපියක් නිරාමිස සැපයක් හට ගන්නකොට ඒ ගැනත් අවධානයෙන් ඉන්න. සාමිස කියන්නේ මොකද්ද? මේ ලෝකයේ තුල අත්විඳීම සඳහා කරන කටයුත්තකදී ලබන සුවය. නිරාමිස කියලා කියන්නේ ලෝකෙ නිදහස් වීම සඳහා කරන බණහන එක, භාවනා කරන එක. මෙයාගේ කටයුත්තක් විරාගී බව මූලික කරගෙන ඇති කරනවා නම් එතෙන්දී ඇතිවන වේදනාවටයි මෙතන මේ නිරාමිස වේදනා කියලා කියන්නේ. එතකොට සාමිත සැප, නිර්හාමිත සැප ගැන අවධානයෙන් ඉන්නේ. ඊළඟට සාමිත දුක, නිර්හාමිත දුක. ඒ ගැන අවධානයෙන් ඉන්නේ. ඊළඟට සාමිත දුකම සුඛ, නිර්හාමිත දුකම සුඛ. සාමිත හෝ නිර්හාමිත වශයෙන් ඇතිවන උපේක්ෂා වේදනා. මේ කුමන වේදනාවක් ආවත් ඒක නැත්තා හොඳට වේදනාවේ හිත පිහිටලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔහුට තමාට එන වේදනාව වගේම අනිත්‍යට වේදනාවක් ලැබෙනවා නම් ඒ වේදනාවෙත් මෙහෙමයි නේද ස්වභාවය කියලා තමා නෝනින් මෙනෙහි කරනවා. අනිත්‍යට එන වේදනාව අහන්න යනව නෙවෙයි. ඒක බලන්න යනවත් නෙවෙයි. තමා නෝනින්මයි මේක බලන්නේ. ඊළඟට මේ තැනැත්තා දකිනවා මේ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. ඇස සම්බන්ධ වේදනාවක් හටගත්තා නම් ඒක හටගත්තේ ඇසයි රූපයයි චක්කු විඥානය කියන මේ තින්න සංගති පස්සෝගේ පිළියෙට මේ තුනේ එකතු වීම නිසා නේද ස්පර්ශය හටගෙන පස්සපච්චා වේදනා. ස්පර්ශය නිසා නේද මේ හටගත්තේ කියන එක දකිනවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් මේ වේදනාවෙත් නිරුද්ධ වීම මේ තැනත්තා දකිනවා. පින්නතුනේ මෙහෙම දකිනකොට අත්ති වේදනාතිවා පනස්ස සතිය පච්චපට්ඨිතා හෝති. වේදනා කියලා දෙයක් තියෙනවා කියන ඒ වේදනාව පිළිබඳව සිහිය නුවණ පිහිටනවා. හැබැයි වේදනාව දිගට යන වේදනාවක් නෙවෙයි. ඔහු ඒක හේතුඵල සම්බන්ධය දැක්කා. ස්පර්ශ සම්බන්ධය දැක්කා. ඔහු මේක හැම මොහොතම වෙනස් වෙන අනිත්‍ය වූ අනාත්ම වූ ස්වභාවයක් කියලා දකිනකොට අනිත්‍යතෝච විහෙරති නැචකින්ති රෝගේ උපාදීති. මේ වේදනාව ගැන තියෙන ආසාවත් උගිටින් ඒක අඩු වෙනවා. නිරාංශ වාසය කරනවා. කිසිවක් උපදිවසෙන් කිසිම වේදනාවක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෑ. අපිට නිතරම දැනෙන වේදනාවක් ගත්තොත් කායික වේදනාවක් හරිය පහසුවක් දැනෙන වෙලාවක් තියෙන ගුණ. ඒකෙන් මුද්දාමට යන්නේ නෑ. මේක හැම වෙලාවෙම තියෙන වේදනාවක් නෙමෙයි. ඊළඟ මොහොත වෙනස් වෙනවා. ලස්සනට මිහිරි හඬක් ඇහෙන්න පුළුවන්. ඒ හඬ හැම වෙලාවෙම තියෙන දෙයක් නෙවෙයි. ඊළඟ මොහොතේක නිරුද්ධ වෙනවා. අපිට යම් කිසි කෙනෙක් මේ වෙලාවේ ඔබේ ගුණ කියන්න පුළුවන්. ඊළඟ මොහොතේ නිශ්ශබ්ද වෙන්න පුළුවන්. ඇතැම් විට වටයන් ගිහිල්ලා ඇවිල්ලා ඔබ කරපු දේක් දැක ඊළඟ මොහොතේ බලන්නත් පුළුවන්. මේ මොහොතේ ඔබ කැමති රූපයක් ඔබට පේන්න පුළුවන්. ලස්සන මලක් තියෙන්න පුළුවන් උදේ ගෙදර. ඇතැම් විට මල් වට්ටියක දාලා ඒ මලම හවස වෙනකොට වේලෙල ගිහිල්ලා ටිකක් වෙල යනකොට ඇතැම් විට උපේක්ෂාව බඩපත් වෙන්න පුළුවන්. ඊළඟ දවසේ යන විට ඒක අස්කරන තරම් හිතේ ගැටුමක් ඇති වෙන්නත් පුළුවන්. පින්නතුනි බලන්න මේ ඇතිවන වේදනා දිගින් දිගටම යන දෙයක් නෙවෙයි. මේව හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන අනාත්ම ස්වභාවය කියලා දකිනවා. දකිනකොට පින්නතුනි ඔහුටම තේරෙනවා මේ කැලෙනවත් ගැටෙනවත් දෙයක් නැහැ. මේක අනාත්ම දෙයක්. මේක ස්ථිරම දිගට තියෙන දෙයක් නෙවෙයි. මේක සත්‍ය පුදුගලට අයිති දෙයක්වත් නෙවෙයි. මේක බාහිරගෙන තමන්ට දීපු දෙයක්වත් නෙවෙයි. මේක දෙන්න තරම් දෙයක් නැහැ පින්නතුනි. මේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ වේදනාව කියන එක දැනගත්තට පස්සේ ඔහු කුමන වේදනාවක් වින්දත් ඔහු දකින්න කායික ඇතැමිට දුක් වේදනාවක් එන්න පුළුවන්. හැබැයි ඒ කායික දුක් වේදනා ඊටාම සීමිතයි. ඒ සම්පූර්ණ මානසික තමයි මනසින් ගන්න කියලා දකිනවා. දිනොතනි අපි අර සඳහන් කර අර මුල් අවස්ථාවේදී කුඩා ළමේ කොණ්ඩෙන් අදින අවස්ථාවයි ඒ කොණ්ඩෙම වෙනත් කෙනෙක් අදින අවස්ථාව අතර වෙනස. අර මුල වේදනාව එක විදිහට ලැබුණා. නමුත් ඊට පස්සේ අපි දුක් ටික අනිත් දුක් ටික බොහොමයක් අපි ගත්තේ මනසින් ගත්තේ. ශරීරෙට ලෙඩක් හැදුනත් මෙහෙමයි පින්නතුනි. ඇතැම් විට එක කෙනෙක් ලෙඩක් හැදිච්ච වෙලාවේ මහා වේදනාවෙන් කෑ ගහන්න පුළුවන්. ඒ වේදනාව තවත් කෙනෙකුට ඉන්නකොට යා මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්. ඇතැම් විට ඒ වේදනාව එහෙම කායිකව දැනෙද්දී දුක් වේදනාවක් විදිහට දොමනසට නොගිහිල්ලා කෙනෙක් වන සොම්නසින් සුභවාදී වෙන්නත් පුළුවන්. ඇතැමිට කායික වේදනාවක් ආවත් ඒ වේදනාව නිසාම ඇතැමිට ඒ රෝගය නිසාම ඔබට ලොකු වැටුපක් වන්දියක් ලැබෙනවා නම් ඔබ ඇතැමිට හිතනවා නේ නිරෝගී හිටින වඩා හොඳයි මේ ලෙඩ වෙච්ච එක හොඳයි කියලා හිතෙනවා ඔබට. ඔබ වෙන ඇතැමිට වැරඩ ගිහිල්ලා පඩිගත්තේ. දැන් ඇතැමිට මේ වේදනාව තියෙන නිසා ඔබට ගෙදරින් නම් පඩිගන්න පුළුවන්. පින්නුත්‍රි බලන්න කායික වේදනාවක් ආවත් කායික දුකට ගියාට දෝමනසට නොගිහිල්ලා සොම්නසට යන තියෙන අවස්ථාව. නමුත් සැබෑලෙස දහම දන්න ශ්‍රාවකයා මේ දුක සහ සැප කියන අන්ත දෙකටම නොගිහිල්ලා හෝ යථාර්ථවාදීව බැලීමෙන් බුද්ධිමත් ලෙස උපේක්ෂාවට පත්වෙනට ඔහු දක්ෂ වෙනවා. පින්නතුනි වේදනාව ගැන නෝනින් බලන ආකාරය ස්පර්ශයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධ වීමෙන් නිරෝධ වන ආකාරය බලන්ට බුදුහාඳුර අපට අනුශාසනා කළේ. ඊට පස්සේ විඥානයේ දසත් බලනවා හිත. දැන් කය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ආරම්භ කරපු මේ ආධ්‍යාත්මික ගමන් මඟ බලන පින්නතුනේ ටිකෙන් ටික දිනු වෙනකොට මේ තැනැත්තා දැන් සිහි කරන්නේ මොකද්ද? මේ තැනැත්තා දැන් සිහි කරන්නේ කායික දේට ඉහළ ගිහිපු වේදනාව විතරක් නෙවෙයි. දැන් ඔහු හිතගෙනත් බොහොම අවධානයෙන් ඉන්නේ. හිතට සරාගංවා චිත්තන් සරාගං චිත්තන්ති පජානාති, වීතරාගංවා චිත්තන් වීතරාගං චිත්තන්ති පජානාති. සරාගේ හිතක් එනකොට සරාගේ හිතක් කියලා දකිනවා. දැන් හිතේ රාගය තියෙනවා කියලා දකිනවා. රාගය නැත්නම් දැන් රාගය නැහැ කියලා දකිනවා. සදෝසංවා වීත දෝසංවා සමෝහංවා වීත මෝහංවා සංකිට්තං වික්කිට්තං මහග්ගතං අමහග්ගතං සවුත්තරං අනුත්තරං සමාහිතං අසමාහිතං විමුත්තං අවිමුත්තං. මේ ආදී වශයෙන් හිත එක එක අවස්ථාවෙදී තියෙන විදිය හොඳට තමා දැන් මේ හිත ගැන බලමින් ඉන්නේ. හැබැයි ඒ තියෙන සිතේ ස්වභාවය ගැන තමා සටන් කරන්න, ඒක දුරු කරන්න තමා උත්සාහය කරන්නේ. උදේක් නිරීක්ෂකයෙක් විදියට මේ ගැන හො බලනවා. දැන් බලනවා දැන් මගේ හිතේ මේ වෙලාවෙ හිත තැම්පත් වෙලා තියෙන සමාහිතං වා චිත්තං කියලා බලනවා. මේ වෙලාවේ තමාගේ හිත අවිද්‍යාවෙන් ටිකක් මිදෙලා නම් විමුක්තං වා චිත්තං කියලා බලනවා. මේ වෙලාවේ කෙනෙක් ගැන මෛත්‍රිය සහගතව නම් ඉන්නේ තමා දන්නවා දැන් විහෙත දෝසං වා චිත්තං කියලා. දැන් තමන් හිතේ දේශය දුරු වෙලා කියලා දකිනවා. දැන් තමන්ට කවුරු හරි කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා. ඇතැම් විට ඔබත් එක්ක අමනාප කෙනෙක්ගේ යම්කිසි පොඩි වරදක් තියෙනවා. දැන් ඔබට කියෙන්ද ගිහිල්ලා දැන් ඔන්න ඇවිල්ලා බණින්න ගන්නවා. දැන් ඔබට එක යාළුවෙකුට බණින්න ඕන. දැන් එතනම වෙනත් කෙනෙකුත් ඇවිල්ලා නානේ අහිංසක මිනිස්සුකුත් ඉන්නවා ඇවිල්ලා. දැන් අර අමනාප කෙනාට විතරක් බණින්න බෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? දෙන්නම් තියලා බණිනවා. තේන්න තියෙන හොඳට තේරුම් ගන්න දැන් තමාගේ මනස මේ ක්‍රියාත්මක ආකාරය. මේ විතරම වංචනික ධර්ම විදියට යනවා. මේකෙන් අවසානයේ දුක් විඳින අනිත්‍යය නෙවෙයි තමන්මයි. අනිත්‍යය තැමිටම අනේ මෝඩ කෙනෙක්, මෝඩ කමඩ කියපු කතා කියලා ඔබ මෝඩෙක් නැත්තම් පිස්සෙක් කියලා ඔබ ගණ්‍යා හිතලියා හිතාගා ගනි. නමුත් බලන්න පිනුතුනේ ඔබට පස්සේ ගැන හිතනකොට කොච්චර ලැජ්ජාවක්ද නේ? ඔබේ හිතේ තියෙන ලක්ෂණ ඔබම නැති කරගත්තා නේද කියලා දකිනව නේද? මේකට තමයි චිත්තානපස්සනාව කියලා කියන්නේ. හිතට රාගයක් එනකොට වෙනත් කෙනෙක්ගේ රූපයක් දැකලා හිතේ රාගයක් ඇති වෙනකොටම තමා බලන්න. තමා දැන් කොහොමද ඉන්නේ කියලා. ඇතැම් විට පින්නොත්නි අපි අපේ හිතේ රාගය ගැන එච්චර සැලකන්නේ. අපි බලනවා අනිත් කෙනාට රාගයක් ඇති වෙනවද කියලා. ඇතැම් විට පිරිසක් එක්ක ඉන්නකොට අනිත් අයගේ ඇස් දෙක දිහා හොඳට බලනවා. එයා දැන් කොහෙද බලන්නේ කියලා. දැන් අපට අපි ගැන බලන්න වෙලාවක් නෑ. අපි අනිත්‍ය ගැන බල බල ඉන්නවා. අනිත්‍යගේ ඇහැ දැන් කොහාටද යන්නේ? කවුද දිහා බලන්නේ කිය කිය දැන් ඒ දේවි බලනවා. ඔබ ඇස් දෙකකින් අනිත් දිහා බලනකොට අනිත්‍යගේ ඇස් 10කින් 20කින් ඔබව තේරුම් ගන්න ඔබ කවුද කියලා. පින්නතුනි අපි මෙතෙන්දි තේරුම් ගන්න අපේ හිත වෙන දෙයක් ගැන බැසගෙන නම් තියෙන අපි අවිද්‍යාවෙන් සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති කියන එක දකින්න දක්ෂ වෙන්න. අපි මේ අනිත්‍යයෙන් ඉවරදි කරන්න යන ගමනක් නෙවෙයි පින්නතුනි මේක. හොඳට තේරුම් ගන්න. අපේ දුක් එක නිදහස්සනේ අපි මේ යන්නේ. අපිට මුළු ලෝකයක් නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ඇත්තට කාලෙකුත් නැහැ. ඊටාම ටික කාලයක් මේ අපිට තියෙන්නේ. ඒ කාලෙ නිකුරුනේ ගත කරන්න යන දෙන එපා පින්නතුනි. අපේ හිත තමයි අපේ ජීවිතයේ තීරණය කරන ප්‍රධානතම සාධකය. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ට මනෝමය කියලා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ මේක. අපේ හිතගෙන නිතර සැලකිල්ලෙන් ඉන්න. හිතගෙන කොච්චර අපි සැලකිල්ලෙන් ඉන්නවාද කියලා කිව්වොත් බුදුහාඳුරු විතක්ක සම්ඨාන සූත්‍රයේදී දේශනා කළා. හිතට අකුසල සිතුවිලි එනකොට යහදීනව බලන්න කියලා. හරියට ලස්සනට ඇඳලා ඉන්න කෙනෙකුට යාගේ ශරීරයට සතෙකුගේ කුණු වෙච්ච සතෙකුගේ මලකුණක් දැම්මාම කොච්චර යා පිළිකුලකට පත් වෙනවද? අන්නේ වගේ අපේ හිත ගැනත් නිතර සැලකිල්ලෙන් ඉන්න. හිතට අකුසල සිතුවිලි එනකොටම තමා තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන දැන් මේ සිතුවිලි තියෙනවායි කියලා. එතකොට තමා උත්සාහයක් නොකරත් තමා මේ සිහියෙන් ඉඳීම හේතුවෙන් තමන්ට වැඩි වෙලාවක් අකුසල විතරකින් බැරි වෙනවා. දැන් බලන්න ඔබ අමනාපයෙන් ඉන්නකොට කවුරු හරි එක්ක ඔබේ යාළුවෙක් ඔබේ හිත මිතුරු කෙනෙක් ඇවිල්ලා හෙව්වොත් දැන් ඔබ අමනාපයෙන් නේද ඉන්නේ කියලා ඔබට කොච්චර ලැජ්ජාවද හටගන්නේ. එතැමිට ඉක්මනට මේ අමනාපය අඩු කරගන්නවා. එතැමිට මූණෙන් හරි පෙන්නන්න ගන්නවා නෑ මම අමනාප නෑ කියලා. ඇතැමට ඔය හිතේ රාගයක් තියෙනවා කියලා යම් කෙනෙක් දැනගත්තොත් කෙනෙක් ඇහුවොතින් ආ දැන් ඔයා රාගයෙන් නේද ඉන්නේ කියලා අපිට කොච්චර ලැජ්ජාවක්ද නේ පින්නොතින් අපි අනිත්‍යගේ විවේචන අපිට අවශ්‍ය නැහැ අනිත් අය හොඳ කිව්වත් විවේචනය කරන්න අපිට වැඩගත් වන්නේ තමන්ගේ හිත තමන්ගේ හදේ සාක්ෂිය තමන්ට මොකද කියන්නේ කෙනෙක් අන්න එතෙන්දී අපි අපේ හිතම ගැන පින්නොතින් නිතර අවධානයෙන් ඉන්න හිතේ රාගයක් තියෙනවද රාගේ නැද්ද ද්වේෂයක් තියෙනවද ද්වේෂේ නැද්ද මෝහෙන්ද මෝහෙන් නැද්ද කියලා බලන්න මෝහෙන්ද නැද්ද කියලා බලන්නේ කොහමද ඔබෙන් හිත බාහිරට නැඹුරු වෙලා නම් තියෙන්නේ බලන්න ඔබ හිතන්න දැන් මෝහෙන් ඉන්නේ කියලා ඔබෙන් හිත අභ්‍යන්තරයේ සමුදේවය දකිමින් නම් ඉන්නේ ඔබ සතුටු වෙන්න දැන් අමෝහං අවචිත්තං අමෝහං චිත්තං මිති පජානාති කියලා දැන් මගේ හිතේ මෝහයක් නැහැ කියලා තමයි සතුටු වෙන්නේ ඒ විතරක් නෙවෙයි හිත සංක්ෂිප්ත වෙලා හිත එක අරමුණකට එක තැනකට යොමු වෙලා තියෙනකොට ඒකත් දකින්න. ඒ වගේම හිත එක එක අරමුණු කරා විසිරලා යනකොට වික්‍රිත හිත වික්ෂිප්ත හිත ඒ විදිහට දකින්න. මහඟත මහඟත ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වශයෙන් නැත්නම් කාමාවචර රූපාවචර වශයෙන් හි තියෙන වෙනස. ඊළඟට සමාහිත අසමාහිත වශයෙන් සමාහිත එක්තැන් වුණු සිත එක්තැන් නොවුණු සිත කෙලස් වලින් මිදුණු සිත නොමිදුණු සිත මේ වගේ හැම වෙලාවෙම තමන් දක්ෂ වෙන තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න. හැබැයි ඔබ අපසුලියතරට දුරු කරන්න උත්සාහයක් නෙමෙයි මේ කරන්නේ. ඔබ මෙතෙන්දි මේ චිත්තානුපස්සන අවස්ථාවේදී ඉන්නේ නිරීක්ෂකයෙක් විදියට ඒක බලන පුද්ගලයෙක් විදියට විතරයි ඉන්නේ. මෙහෙම ඉන්නේ ඉන්න පින්නතුනේ තමන්ගේ වැඩිපුර කුසල පැත්තේ සිත වැඩි දියුණුව බවට පත් වෙනවා. විතරාග විත දෝෂ විත මෝහ සංකිට මහඟත අනුත්තර සමාහිත විමුක්තාදී වශයෙන් අර හොඳ පැත්තේ සිතේ කුසල කුසලතාවය කුසල පැත්තේ තියෙන කුසලතාවය ටිකෙන් ටික වැඩි වෙනවා ඒ පැත්තේ දක්ෂතාවය වැඩි වෙනවා වැඩි වෙන්න කෙලෙස් වලින් හිත මෙදෙනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා ඔබ මා ඉතාම ආදරය කරන අපේ සැබෑ මිතුරා අපේ හිත මගේ හිත දැන් එන්නෙම හොඳයි නේද කියලා තමාම තමාගේ හිතට තමාගේ ජීවිතයට තමාගේ ආධ්‍යාත්මයට තමයි ස්තුති කරගන්න. ඉස්සර එක එක අරමුණු කරා විසිර ගිහිපු සිත මගේ හිත දැන් එහෙම නෑ නේද? මගේ හිත දැන් එක අරමුණට එනව නේද? සමාහිතයි නේද? දැන් මට කේන්ති යන්නේ නෑ නේද? දැන් මගේ හිතේ මෝහය නෑ නේද? මගේ හිතේ දැන් ලෝභය රාගය එන්නේ නඩුවේ නේද? දැන් මගේ හිත නීවරණ වලින් අවිද්‍යාවෙන් මිදලා නේද තියෙන්නේ? මේ ආදී වශයෙන් තමා හිත ගැන නිතර බලන හිතත් එක්ක මිතුරුව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. මේකට හැබැයි සැබවින්ම හිත මිතුරු කියලා කියන්නේ. හිත මිතුරන් කියලා කියන්නේ අපි බොහෝ විට බාහිරයට නේද? නමුත් මේ නතුනි හිත මිතුරු කියන්නේ කාටද? තමන්ගෙම හිතට තමා මිත්‍රයෙක් වීම. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. අපිට කොච්චර බාහිර මිතුරන් හිටියත් වැඩක් නැහැ. අපි අපට ආදරය කරන්නේ නැත්නම්. අපි අපට ආදරය කරන්න යගෙන මොකටද? අපේ හිතට අපි ආදරය කිරීම. හිතට ආදරය කරන්නේ කොහොමද? හිතේ අකුසල චේතනා හඳුනාගෙන කාලය ගත කිරීම. එතකොට අකුසල චේතනා අඩු වෙලා එන්නෙම කුසල් සිත දිනු වෙනවා. මේක තමයි අපේ හිත මිතුරු භාවය කියලා කියන්නේ. කලක් මෙහෙම ඉදිරිට යාමත් එක්ක පින්නතුනේ අපි හිත ගැන අවධානයෙන් ඉන්න විතරක් නෙවෙයි අපි සිතිවිලි ගැන නැත්නම් සංඥා චේතනා ගැන අපි අවධානය යොමු කරනවා. මෙහිදී කුසල අකුසල දෙපැත්ත ගැනම අපි ඊටාම අවධානයෙන් කාලය ගත කරනවා. කොහොමද ගත කරන්නේ? මුලින් තමන්ගේ හිතට එන අකුසල් චේතනා ගැන සැලකිලිමින් ඉන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මෙන්න මේ සිතිවිලි තමන්ගේ හිතට එනකොට නීවරණ එනකොට බොහෝම අවධානයෙන් තමන්ගේ නීවරණ ගැනිනවා. ඒ නීවරණ තියෙනකොට නීවරණ තියෙන බව දන්නවා. කාමච්ඡන්දයක් තියෙනකොට කාමච්ඡන්දේ තියෙනවා කියලා දකිනවා. මෙතෙන්දි පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ අතර වෙනස මොකක්ද කියලා. චිත්තානුපස්සනාවේදී සිත ගැන බලන්නේ. සිත ගැන ගැනීමෙන් බලීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ අනිත්‍ය දේ පිළිබඳව තියෙන නිත්‍ය සංඥාව දුරු කිරීම. මෙතෙන්දී පින්නතුනේ ධම්මානුපස්සනාවේදී සිතවිලි ගැනයි බලන්නේ. මෙතෙන්දී අනාත්ම දේ ගැන ආත්ම සංඥාව දුරු කිරීමයි කරන්නේ. හැබැයි මේ සිත සහ සිතවිලි කියන දේ වෙන් කරන්න බෑ. අපි මේ කරන්නේ මානසිකව බුද්ධිමත් කරන එකක් මේක. ඒකෝපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා ආදි වශයෙන් දක්වනවා. සිත සහ සිතවිලි නැත්තම් චිත්ත චෛතසික කියන මේ දෙක එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන එකම අරමුණක් ගැන තියෙන කාරණා දෙකක් විදිහට සලකන්නේ. එනිසා අපිට භෞතික ලෝකයේදී බාහිර ලෝකයේදී මේ දෙක වෙනස් වෙන් කරන්න බෑ. අපි මේ අපේ ජීවිතයේ තීරුම් ගැනීම සඳහා අපි මානසිකව කරන බෙදීමක් මේක. ඒතර නීවරණ තියෙනකොට නීවරණ තියෙන බව දන්නවා. නීවරණ නැති වෙනකොට දැන් නැහැ කියන එකත් දන්නවා. දැන් තමන්ගේ හිතේ චෛතසික සමග කාමච්ඡන්දේ නැත්තම් දැන් දන්නවා කාමච්ඡන්දේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි නූපන්නව කාමච්ඡන්දේ ඇති වෙනවනම් ඒකත් දන්නවා. සුබ නිමිත්තත් ආයනස මනස්කාරය දෙකකට තියෙනකොට කාමච්ඡන්දේ ඇති වෙනවා. ඒක තමන් දගෙනවා. ඒ වගේම ඇතිවෙච්ච කාමච්ඡන්දේ නිරුද්ධ වීම ඔහු දකිනවා. අර අසුභ අරමුණක් සුභ අරමුණක් තිබුණත් යෝනිසෝ මනසකාරින් හිටියොත් ඒක දුරු කරන්න පුළුවන් නේද කියලා දුරු කරන මාවත දකිනවා. ඒ විතරක් නෙවෙයි දුරු කරපු කාමච්ඡන්දේ නැවත නූපදිනවා නම් ඒකත් දන්නවා. නූපන් කාමච්ඡන්දේ නැවත නූපදින ආකාරයට තමයි හිත තියාගෙන යනවා. කොහොමද ඉන්නේ? උපරිම ලෙස සිහියෙන් නොනින් ඉන්නවා. එතකොට අර තිමිල දුරු වෙච්ච ඒවා නැවත හිතර නොවන විදියට කාර්යයක් තමන්ට තමන්ගේ හිත දිනු කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට පින්නතුනේ පංච නීවරණ තමන්ගේ සිත සමග එකට සම්බන්ධව තියෙන අවස්ථාව ගැන හොඳ අවධානයෙන් ඉන්න. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් යෝනිසෝ මනසකාරය නෝනින් වාසය කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. බොහෝ විට අපට මේ කාමච්ඡන්දාදී නීවර නැතිවන්නේ ඒ අරමුණු වල ස්වභාවය අනුව. එතකොට අරමුණේ ස්වභාවය කියලා ඇත්තෙම කිව්වට පින්නතුනේ අපේම ආයතන වලින් ස්කන්නාසාදී ආයතන වලින් නිර්මාණය කළ දෙන ලෝකයක් අපට මේ පේන්නේ. ඒ බාහිර අරමුණු වල සැප දුක් නැහැ ඇත්තටම. ඒකේ සැප හෝ දුක තීරණය කරන්නේ අපේ වර්තමාන මානසික මට්ටම අනුව. එතකොට මේ නීවරණ දුරු කිරීම කියලා කියන්නේ ඒ නීවරණ දුරු වෙන විදිහේ මානසිකත්වයක සිහියෙන් සහ නුවණින් නැත්නම් ප්‍රඥාවෙන් සමුදේවය දකිමින් වාසය කිරීම. මෙන්න මේක තමයි නීවරණ පිළිබඳව ධම්මානුපස්සනාවේදී සඳහන් කරන කාරණය. ඒ විතරක් නෙවෙයි මේ නීවරණ හටගත්තේ ස්පර්ශය නිසා නේද? ස්පර්ශයේ සමුදේ වීමෙන් මේ නීවරණ දුරු වෙනවා නේද කියන එක ධම්මානුපස්සනාව ඔස්සේ බලනවා. අති ධම්මාතිවා පනස සති පච්චපට්ඨිතා හෝති. ධර්ම කියලා කාරණේ ටිකක් තියෙනවා. සිතවිලි කියන දෙයක් ටිකක් තියෙනවා. අන්නේ සිතවිලි අනුව නෝන දිනු වෙනවා. ඒ දිනු වීම සමගම අනිසිතෝච විහෙරති නැකකින්ති ලෝකේ උපාදීයති. ඔහෝ මේ සිතවිලි සමග ඇසුරු නොකර ඉඳීම හේතු වෙන්නේ. ඔහු ලෝකේ කිසිවක් දෙයක් ගැන උපදී නැතුව උපදී කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි හෝ මාන පිළිබඳව සිතවිලි නොමැතිව ඒ සමග එකතු නොවි හිත බැස නොගෙන වාසය කරන දක්ෂ වෙනවා. එතනින් නොනවතී මේ තැනත්තා තවත් ධම්මානුපස්සනාව ඉදිරියට යනවා. ඉදිරියට යනකොට කොහොමද? අර අපි මුලින් සඳහන් කළ රූපාදී ස්කන්ධ පංචකෙන් නැවත ඔහු ගැඹුරින් මෙතෙන්දි බලනවා. රූපය බලනවා. රූපය හට ගැනීම, නිරුද්ධ වීම මේ ආදී වශයෙන් ඔහු නුවණින් දකිනවා. රූපය දකිනවා. රූපය කියන්නේ මොකද්ද? සතර මහා භූත රූප සහ උපාදාය රූප. ඒ රූපය හට ගැනීම මොකද්ද? ආහාර නිසා හටගෙන ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. සමුදේවය දකිනවා. වේදනාව ගැනත් එහෙමයි. ස්පර්ශ නිසා හටගත් වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. සංඥාව. සංඥාවත් ස්පර්ශ නිසා හටගත්තා ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. විඥාන. නාම රූප නිසා හටගත් විඥාන නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඊට පස්සේ සංඛාර ස්පර්ශ නිසා හටගත් සංස්කාර ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ විදිහට පින්නතුනි රූපාදී ස්කන්ධ පංචකේ ඔහු සිත පිහිටුවාගෙන එෙහි සමුදය වේ දකිනවා. අන්න ඒ ස්කන්ධ පංචකේ නැමැති ධර්මතා පිළිබඳවත් ඔහුගේ හිතේ ආසාව නොවැටෙන විදියට නොවැටෙන විදියට ඔහු තමගේ සිහිය නුවණ තව තවත් දියුණු කරනවා. මෙහෙම කලක් දිනන වෙනකොට එතනත්තා ඉදිරියට යනකොට ඔහුට තමන්ගේ ආයතන පිළිබඳව ඇස කන ආදී ආයතන ගැන අවබෝධය ඇති වෙනවා. කොයි වගේ අවබෝධයක්ද? ඕ චක්කම් පජානාති රූපම් පජානාති මේ දෙකම අරබය ඇති වෙන්නා වූ යම් විඥානයක් තියෙනවා නම් ඒ විඥානය සංයෝජනයක් තියෙනවා නම් ඒ සංයෝජනයක් දකිනවා. ඇස රූපේ දෙක ඒ දෙකම නෙවෙයි සංයෝජන, මේ දෙකම සම්බන්ධ කොට ඇතිවන සංකල්ප රාගයටයි සංයෝජන කියලා කියන්නේ. ඇස රූපයට සම්බන්ධ වන අවස්ථාවේදී විඥානාදී හේතු ඇතිවීමේදී අපි අයොනසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ, අසිහියෙන් නම් ඉන්නේ, අනුවෙනෙන් නම් ඉන්නේ. ඒ රූපය පිළිබඳව සංයෝජන රාගාදී කෙලෙස් සක්කාය දිට්ඨියාදී සංයෝජන ඇති වන ආකාරයම දකිනවා. දකින දකින තමන්ගේ ආයතන ගැන ඇස් කන් ආසාදී ආයතන ගැන කුසලතාවේ දිනු කරගන්නවා. මේක තමයි පින්නතුනි මේ ලෝකයේ කිසියම් පුද්ගලයෙකුට ඇති කරගන්න පුළුවන් ලොකුම දක්ෂතාවය. මේ දක්ෂතාවය ඇති කරගන්න නම් මේ ආයතන ගැන ඉතාම පැහැදිලි අවධානයක්, අවබෝධයක්, සිහියක් නෝනක් අපිට තියෙන්නට ඕන. මේ හැම ආයතනකම ලක්ෂණය මේව පෙරණ තිබී හටගෙන හේතු ඇතිකල්ලේ නිරුද්ධ වෙන ස්වභාවය. මේ ස්වභාවය දකින්න දකින්න මේ තැනැත්තා අත්ති ධම්මාතිවා පනස සති පච්චපට්ඨිතා හෝති. ධර්මය කියලා දෙයක් තියෙනවා, සංඥා වේදනා කියලා දෙයක් තියෙනවා, සංඥා චේතනා කියලා දෙයක් තියෙනවා. ඒ දේ තිබුණත් ඒ ස්පර්ශ නිසා හටගෙන ඒ ආශ්‍රිතව නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනකොට එන්න එන්නම ඔහුගේ සංයෝජන දුරු වෙනවා. ආයතන අරමුණු මේව නිරෝධයට යනවා. අනුවන ලෝකයාට අඥාන ලෝකයාට මේ ආයතනවල හට ගැනීම විතරයි පේන්නේ. නමුත් නෝනින් ඉගෙන කෙනාට මේ හටගන්න වර්තමානයේ හටගන්න මෙස් කන්නා සාදී ආයතන රූපාදී අරමුණු ඒ අරබේ ඇතිවන සංයෝජන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ආකාරය දකිනවා. තවදුරටත් මේ තැනැත්තා සිහිය නෝ නැති කරගන්නකොට මේ තැනැත්තාට තමාගේ සිත සතිමත් භාවයට දියුණුවීමත් සමගම සතියෙන් පටන් අරගෙන සතර සතිපට්ඨානය තුළ වාසය කළා. ඔහුගේ තුළ සති ඉන්ද්‍රිය සති බල ක්‍රමයෙන් දියුණු වෙමින් දැන් ඔහු බොජ්ජංග මට්ටමට සතිය දියුණු කරමින් ඉන්නේ. සතිය දැන් ඍජුවම තමාගේ අවබෝධය සඳහා ප්‍රධානතම අංගයක් බවට පත් වෙලා, ඒක බෝධි අංගයක්, අවබෝධයේ අංගයක් බවට පත් වෙලා ඔහුට දැන් සතිය, ධම්ම විජය, ඒ වගේම පීති, බිරිය, ඒ වගේම පස්සද්දී, සමාධි, උපේක්ෂා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වැඩෙන මට්ටමට දැන් හිත දිනු වෙනවා. හැම මොහොතෙම සිහිය තමාගේ ඉහළම අරමුණක් බවට පත් කරගෙන සිහිය තුල වාසය කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ තැනැත්තා ධම්ම විජය සම්බොජ්ජංගයේ විදියට නිතරම හොට ධර්ම කාරණාමයි මෙනෙහි වෙන්නේ. ඒ සමගම හොට දැඩි වීර්යයක් ඇති වෙනවා. ඒ වීර්ය බෝධි අංගයක්සේ ක්‍රියාත්මක වෙනවා. පීතිය ඒ තුලින් මානසික සතුට දිනු වෙනවා. පස්සද්ධිය චෛතසිකවල සැහැල්ලු භාවය ඇති වෙනවා. ඒ තුළින්ම හිත සමාධිමත් වෙනවා. සතියේ ප්‍රතිඵලයක් විදියට කිසියම් අරමුණක් තුළ සිත සමාධිමත් වෙනවා. ඒක කායනුපස්සනාව තුළ වෙන්න පුළුවන්, වේදනුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාව ආදී මේ කිසියම් ස්ථානයක් අරබයා ඔහුගේ හිත සමාධිමත් වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කීප විදියට හිත සමාධිමත් වෙනකොට යථාර්ථය තේරෙනකොට එතනටාට ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහුගේ හිත උපේක්ෂාවේ පිහිටනවා. උපේක්ෂාව බොජ්ජංගයක් විදියට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බොජ්ජංග හිතේ තියෙනකොට තියෙන බව දන්නවා, නැති වෙනකොට නැති බවත් දන්නවා, නෝපං බොජ්ජංගයන්ගේ ඇතිවීමත් දන්නවා. දැනට සිටේ තියෙන බොජ්ජංගයන් දිනු වීමේ ස්වභාවයත් ඔහු නුවණින් දකිමින් වාසය කරන්න. පින්නතුනි, මේ මට්ටමට වෙනට ඔහු තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ නිශ්චිත ඉලක්කය මනවින් තේරුම් අරගෙන ඊට ඉතාම ස්ථාවර ලෙස අභිමුඛව ඍජුවම බද්ධ වෙලා ඔහු තමන්ගේ ජීවිතය හසුරවන ආකාරයනේ පේන්නේ. හැම වෙලාවෙම සතර සතිපට්ඨානය තුළ වාසය කරනවා. එහෙම වාසය කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඔහුගේ සතිය බොජ්ජංගයක් විදියට වැදෙනවා. නිතරම ඔහුට ධර්ම කාරණා මෙනෙහි වෙන්නේ. සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍ය බොජ්ජංග, ආරස්නික මාර්ග, සමත විදර්ශන, ත්‍රිලක්ෂණ, සමුදේවය, පරිසම්පාද, චතුරාර්ය සත්‍ය. මෙන්න මේ වගේ සම්බුද්ධ ශාසනයේ නැමැති මේ ශාසන සයුරෙහි තියෙන රන්රිදී මුතුමැණික් බඳු මේ උත්තරීතර ධර්ම කාරණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන මේ උත්තරීතර ආධ්‍යාත්මික ගුණාංග සමග ඔහු සක්‍රියව බද්ධ වෙලා ඒ ආධ්‍යාත්මික මුණු මිනිමතු වලින් තමාගේ ජීවිතය සරසාගෙන වාසය කරන ධම්මවිජය සම්බොජ්ජංගය සමග දිවි ගෙවන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි, මෙහෙම හිත දිනුවීමත් සමගම මේ තැනැත්තා මුලින් මසා දැනගෙන තිබුණු චතුරාර්ය සත්‍ය, සුතමේ ඥානය වශයෙන් දැනගෙන තිබුණු මේ චතුරාර්ය සත්‍ය මේ තැනැත්තා දැන් ඥානතෝ කියපු දේ දැන් පස්සතෝ කියන මට්ටමට ඇවිල්ලා ඔහු දැන් මනවෙන් නුවණින් දකින අවස්ථාවට පත් වෙනවා. ඉදන් දුක්ඛාන්ති යථා භූතං පජානාති. අර සුතමේ ඥානයෙන් අසහා දැනගත්තු දුක දැන් මනවෙන් ඔහු තේරුම් ගන්නවා. මොකද්ද දුක කියන්නේ? දුක සත්‍ය කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකේ හට ගැනීම දුක සත්‍ය කියලා දකිනවා. ඒ හටගත්තා වූ දුක සත්‍ය නිරුද්ධ වීම ඔහු දකිනවා. නිරුද්ධ වීම දකින කෙනා ඔහු සමුදය සත්‍යට නොගිහිල්ලා නැත්තම් අරිස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයන් බවටපත් නොවන ලෙස ඔහු විමුක්තියටපත් වෙනවා. සමුදේවය දැකීමෙන් විදර්ශනාව දිනු කරමින් ප්‍රඥාව තුළ වාසය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. එපමණට මේ තැනැත්තාගේ සීලය සම්පූර්ණ භාවයටපත් වෙමින් සමාධිය විදර්ශනාව ටිකෙන් ටික ඔහු දිනු කරගෙන එහි උපරිමයට යන්නට ඔහු සමාගයේ මුළු ජීවිතයම කැප ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනි, අප මේ සඳහන් කළේ විද්‍යා උපදතං සෙට්ඨහා. විද්‍යාව ඉපදීමයි ඊළම ශ්‍රේෂ්ඨතම දේ විදිහට සලකන මේ ධර්මයේ තුල විද්‍යාව ලබා ගන්න හැටි. අන්නේ විද්‍යාව ලබා ගන්නකොට අවිද්‍යා නිපදතං වරාතියක විදිහට අවිද්‍යාවේ බිඳ වැටීම උතුම් දෙයක් විදිහට සිද්ධ වෙන ආකාරයයි අපි මේ දැක්කේ. අන්නේ ජීවිතය තුල සංඝෝ පවජමානානම් මේ ලෝකයේ අවිදින ඇතුරෙන් උතුම් වූ සංඝ රත්නය අපේ දිවි මඟට අපි අනුශාසනයක් කරගන්නවා. උන්වහන්සේගේ මඟ සලකනු අනුව ඒ සරියුත් මොගලංගාදී නික්ලේශී මහරහතන් වහන්සේලා පියවර තැබූ මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි ඉදිරියට ගමන් කරනවා. ඒ සඳහා අපි බුද්ධෝ පවදතං වරෝ කියපු විදියට දේශනා කරන අතුරින් කතා කරන අතුරින් උතුම්ම තැනැත්තාවන බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන දැඩි විශ්වාසයෙන් මේ ආර්ය මාර්ගයේ අපි පියවර තබන බවට පත් වෙනවා. පින්නතුනි, අප මේ සඳහන් කළේ මෙන්න මේ සූත්‍රයේ විඤ්ඤා සූත්‍රයේ දැක්වෙන මේ කරුණ අනුව අපේ ජීවිතය සකසා ගන්නට නම් අවිද්‍යාවෙන් අපේ ජීවිතය ඇතිවන අන්ධකාරය තේරුම් අරගෙන අවිද්‍යා සාගතව ඉඳීම නිසා අපේ හිත ඇතිවන රාග දේශ ආදී ක්ලේශයන් පිළිබඳව තේරුම් අරගෙන එහි ආදීනව දකින කෙනා නිරතුරුව විද්‍යාව තුළ ප්‍රඥාව තුළ වාසය කරන්න දක්ෂ වෙනවා. මේ ප්‍රඥාව තුළ වාසය කරන පමණට පින්නතුනි අපේ හිත බාහිර රූප ආදී දයක් පිළිබඳ විතරක් නෙවෙයි අපි අභ්‍යන්තර සිත පිළිබඳ වුණත් අපි කිසිදු දෙයක් කෙරෙහි න අභිනන්දති සතුටු වෙන්නේ නැහැ, න අභිවදති ඒ ගැන අපි ගුණ කියන්නේ නැහැ, න අජ්ජෝ සායිතිත්‍ත්‍ති බැසගන්නේ නැහැ. ඔහු හේතුඵල ධම දකිනකොට සමස්ත ජීවිතයම කියලා කියන්නේ රෝපාදී ස්කන්ධ පංචකයක සමුදේ වේ නේද කියලා දකිනකොටම ඔහු වෙන්නේ නම් අභ්‍යන්තරයේම නිරෝධයට පත් වෙන සැනසීමට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. බාර සූත්‍රයේ දේශනා කරපු විදිහට බාරහවේ පංචක්ඛන්ධෝති උච්චති. බාරහවේ කියපු විදිහට බර කියලා කියන්නේ මේ ලොකු බර කියන්නේ පංචස්කන්ධය. බාරහාරෝති පුද්ගලෝ, මේ බර උසුලාගෙන යන පුද්ගලයා තමයි අපට මේ කියන්නේ. නිරුද්ධ වෙච්ච අතීතය ඇති දෙයක් විදිහට සමුදියට ගියොතින් අටගත්තු පැත්තට නැඹුරුනොතින් අපට මේ මහා බරට කරගහන්න වෙනවා. ඒ බර මහා බරක් නොවනනම් ඒ හටගත්තු ඒ සමුදි වුණු දෙහි නිරෝධය දකින අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම කරොතින් අපි බුදුහරු සඳහන් කරනවා බර අපි දරාගෙන හිටියොතින් බාරහාරම් දුක්ඛං ලෝකේ, බර උසවාගෙන යැබීම දුකක්, බාරණික් කිහිපනම් සුඛං. ඒ බර බිමින් තැබුණොත් මේක තමයි සැප කියලා කියන්නේ. මේ බර බිමින් තියන නම් අපි මොකද කරන්න ඕන? ගත වෙන හැම මොහොතකම පිනොතනි අපි කායික ක්‍රියාවක් කරනකොට ඒ කායේ ක්‍රියාව ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඉරියව්වක් කළත්, වචනයක් කතා කළත්, යම් කිසි කටයුත්තක් ශරීරයෙන් කරත්, හුස්ම ගත්තත්, ඒ හැමතැනම රූපය කය පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සමුදේ වේ දකින්න. කායික මානසික කුමන වේදනාවක් ආවත් ඒ වේදනාව ගැන අවධානයෙන් ඉන්න. මේ වේදනාවේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න. කුමන විදියේ සිතක් තමට ආවත් ඒ සිත ගැන අවධානයෙන් ඉඳිමින් නාම රූප නිසා හටගත්තු හිත නිරුද්ධනාකාරය දකින්න. ඒ වගේම සිතිවිලි ගැන, නීවරණ ගැන, ස්කන්ධ, ආයතන, සංයෝජන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය මෙන්න මේ වගේ පින්නතුනේ ධර්මකාරා සමගම ඉන්නට උත්සාහ ගන්න. කායනුපස්සනාවෙන් පටන් ගන්න අපි වේදනුපස්සනාව ඔස්සේ චිත්තානුපස්සනාවට ඇවිල්ලා අවසානයේදී පින්නතුනේ මේ ධර්ම මාර්ගයේ ඉහළම අධ්‍යක්ීම කියලා කියන්නේ සමස්ත ජීවිතයක උසස්තම දියුණුව ආධ්‍යාත්මික සාර්ථකත්වය කියලා කියන්නේ වර්තමානය තුළ හිත තියාගෙන ඒ ඇතිවන හැම සිතක්ම හටගෙන නිරුද්ධන ආකාරය, නැත්නම් විස්තරාත්මකව කියනවා නම් හැම මොහොතෙම ස්කන්ධ පංචකේ හටගෙන නිරුද්ධ වීම දකින්න. මෙන්න මේ දර්ශනේ ලෝකෙද කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයෙන් පහළ වෙන්නේ. මේ දර්ශනේ ලෝකෙට අනාවරණය කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවටපත් වෙන්නයි ඒ බෝසත් උතුමකෝ දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් අපමණ කාලයක් මේ සසර සුවිශාල පරිත්‍යාගයක් කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හදවතට එන දුක් සංඛාවලින් අපව නිදහස් කරන්නයි මේ කරුණ බුදුහාඳුරුව අපට අනාවරණය කළ දුන්නේ. මේ උතුම් ධර්ම ශ්‍රවණය කළයි එදා කිසා ගෞතමේ තමන්ගේ දුක තමාගේ දරුවාගෙන් ඇති වෙච්ච වියෝ දුකෙන් නිදහස් වුණේ. මේ දහමහලයි දා පටාචාරාව එක දින මරණහයක් සිදු වෙච්චේ මහා දුක් සමුදායෙන් නිදහස් වුණේ මෙන්න මේ සදහම් ශ්‍රවණය කළා මේ දහම් ඔසුවෙන් තමාගේ ජීවිතය සුවපත් කරගත්තු නිසායි. එදා බන්දුල මල්ලිකාව ඒ ඉතාම සමීපතම ඥාතීන් 33 දෙනෙක්ගෙන් වෙච්ච මහා ශෝකයෙන් නිදහස් වුණේ මේ දහම් ඔසුව පානය කළා. පින්නතුනේ නිසා බුදුහාඳුර අපට දේශනා කරනවා මේ ධර්මයේ තරම් ඔසුවක් නැහැ. ධම්මෝසද සමන්නත්ති ඒතං පිවත බික්ඛෝ කියලා නිර්ධර්මයේ නැමැති ඔසුව පානය කරන්න පානය කළ සසර සුවපත් වෙන්න සසර භව දුකෙන් නිදහස් වෙන්න ඒ සඳහා දේශනා කරු මේ අමා ඔසුවයි අප මේ ශ්‍රවණය කළේ. පින්වතුනි මේ සතර සතිපට්ඨානෙන් අපි ප්‍රයෝජන ගත්තු පමණට අපි අපේ ජීවිතයේ රැකවරණය සලසා ගත්තු බවටපත් වෙනවා. බුදුහාඳුර මේකට දේශනා කළේ ධර්මයේ පිළිසරණක් කොට වාසය කිරීමයි. ධර්මය ප්‍රදීපයක් කොට ආලෝකයක් කොට දිවයිනක් කොට වාසය කරන්න කියලා කිව්වේ මේ සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. එතකොට මේ අවශ්‍යතාවය අපට දැනෙන්නේ අපි දුක ගැන යම් අවබෝධයක් අපට තිබුණොත්. එහෙනම් දුක කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි අපේ ජීවිතයට අපේ හිතට අත්දැකීමක් එනකොට අන්නේ අත්දැකීම යථා ස්වභාවය නොදෙනීමයි බාහිර රූපින නැඹුරු වී සිටීම. ඒ නිසා හිතට රූපයක් නිර්මාණය වෙන හැම මොහොතෙම දක්ෂ වෙන්න. අපේ කනට ඇහෙන ශබ්දය ඇසිච්ච ශබ්දයක් ගැන දැනෙන හැම අවස්ථාවකදීම අප දැනුවත් යුතුයි. මේ අත්දැකීම ලබන්නේ මනසින්. ඒ මනසින් ලබන අත්දැකීම ලබන අවස්ථාවේදී ඒ මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ස්වභාවයක් මතයි මා මේක දකින්නේ කියලා දකින්න දක්ෂ වෙන්න. ඒ දකින්න පමණට අපි බුදුහාඳුරුවෙත් සමීප වෙනට උත්සාහ කරනවා. ඇයි ඒ? අපි මේ දර්ශනේ නොතිබ්බොත් අපි මේ දර්ශනය සාක්ෂාත් කරගන්නා වූ සතිපට්ඨානය තුළ වාසය නොකරොත් ඒ හැම මොහොතෙම අපි අනිත්‍යයට අනිත්‍යය අපිට කියපුවට අපි නැවත බැනුම් අහන්න වෙනවා. අපිට බාහිර දුක් පීඩාට ගෙනවා. බාහිර කෙනෙකුට අපිව පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බාහිර කෙනෙකුට අපිව පාලනය නොකරන මට්ටමට අපටම ස්වාධීනත්වය, නිදහස, විමුක්තිය, නිවන, නිවීම සරසාගත හැකි මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට මේ පෙන්වා දුන්නේ. ඉතින් පින්නතුනි අපි මේ අදගත කරන්නේ ඉතාම සංකීර්ණ ජීවිත තත්ත්වයක් මත. අද ජීවත් වෙන අපි හෙට දවසේ රෝහල් ගත වෙලා ඇතැම් විට අපේ ඥාතීන්ටවත් අපි දැක ගන්න බැරි මට්ටමක වාතාවරණයක් මතයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. අන්නේ ජීවිත ගමනේ පින්නතුනි අපට ලැබිච්ච සුවිශාල රැකවරණය මේ සද්ධර්මය. මේ සද්ධර්මය අපි වහවහ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොතින් අපි ළඩවල එක්තන් වෙච්ච දවසට අපට පිළිසරණක් තියෙනවා. අපට බාහිර කිසිම කෙනෙකුගෙන් ආරක්ෂාවක් නොලැබුණත් අපි අපටම සහනයක්, රැකවරණයක්, පිළිසරණක් සකසාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. අනේ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාම අද කල්පනා කරන්න ඔබ ශ්‍රවණය කළේ අවිද්‍යාවේ ස්වභාවය, විද්‍යාවේ ආනිසංස, අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව උපදවා ගන්න කොහොමද? ඒ ජීවිතයට සම්බන්ධ කරලා සතිපට්ඨානය තුළ වාසය කරන්නේ කොහොමද? අන්නේ සතිපට්ඨාන තුළ වාසය කරනවා නම් අප උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්ද යන මොහොත දක්වාම කයින් කරන දේවල්, තමන්ට දැනෙන වේදනා, තමන්ගේ හිත, සිතුවිලි මේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඇතිවීම නැතිවීම පිළිබඳව මේ යථාර්ථය නුවණින් මෙනෙහි කරමින් ප්‍රඥාව දියුණු කරගනිමින් නිරතුරුව අවිද්‍යාව දුරු වෙන මාවතෙහි විද්‍යාව උපදවා ගන්නා වූ මාවතේ වාසය කරමින් ක්‍රමයෙන් දුකෙන් නිදහස් වන බවට පත් වෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන් මගේ උපරිම ඵලයේ විදියට අපි කිසිදු දෙයක අපේ හිත බැස නොගන්නා විදියට අනිසිතෝච විහෙරති, කිසිම තැනක හිත බැස නොගන්නා විදියට අනිමිත්ත ලෙස අපේ ජීවිතය අපි සකසා ගන්නවා. ඒ වගේම හැම දෙයක්ම ශූන්‍ය විදියට බලනවා. ශූන්‍ය කියන්නේ නැහැ කියන එක නෙවෙයි, හේතු ඇති කල්ලි අටගෙන නිරෝධන ආකාරය. අපේ අස්කන්නාසාදී ආයතන, රූපාදී අරමුණු, රූපාදී ස්කන්ධ පංචකය, චක්කුජාතුවාදී විඥාන, අවිද්‍යා ආදී පරිසම්පාදංග, මේ හැම දෙයක්ම ශූන්‍ය දේවල් විදියට, ශුඤ්ඤතෝ ලෝකෝ අවේක්ඛසෝ කිය විදියට, ශුඤ්ඤතෝ අපානිහිතෝ ඒ කිසිම දෙයක් ප්‍රණෙන විදියට, ඇති විදියට, හරවත් විදියට, සාර විදියට නොදකින අනිත්‍ය දුකනාත්ම ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් බවට පත් වෙනට මාවතයි අප මේ සඳහන් කළේ. ඉතින් ඒ උතුම් ආධ්‍යාත්මික ගමන් මගේ දිනෙන් දින වේගවත්ව ඉදිරියට පියවර තබනට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුල ලැබ හැකි ඉහළම ආධ්‍යාත්මික දියුණුව ලබනට අප අප්‍රමාදීව කටයුතු කරමු. මෙහෙම අපි කටයුතු කරන පමණට අපේ හිත සමාධිමත් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. අපේ හිත සමාධිමත් වෙනවා කියන්නේ කොමනට අපි කායික වාචික සංවරයෙන් අපි වාසය කරන බවටපත් වෙනවා. ඒ සඳහා අපි හැකිතාක් ධර්ම ශ්‍රවණය කරන බවටපත් වෙනවා. ඒ සඳහා පාදක වන අපි දාන ආදී තින්දා පුළුවන් තරම් කරගන්නවා. ඊටත් මූලික වෙන අපේ දෙමාපියන් සැලකීම් යුතුයකම් ආදී කිරීම අපි මනමින් සිද්ධ කරනවා. මෙන්න මේ ගමන් මගේ මුලපටන්ම කලගුණ සැලකීමෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මග දාන ආදී තින්දාම ඔස්සේ සීලිය සම්පූර්ණ කරමින් සමති දර්ශනා ඔස්සේ විමුක්ති විමුක්ති ඥාන දක්වා යන මේ ආධ්‍යාත්මික සොඳුරු ගමන් මගයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඒ උතුම් සම්බුදු මග පියවර තබන්නට අපි වඩා වඩාත්ම වීරියෙන් උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් අපන මෙමියගේ ඥාති උදානුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියන් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක්මින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් හේතුවෙන් පිනතුන හැම දිනාට මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනය සැලසේවා. වහ වහාම ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට තවදුරටත් ශක්තිය ධෛර්යය නිරෝගී භාවය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පරිතාච නින්දුක්ඛා භයම් පරිතාච නිබ්භයා සෝකම් පරිතාච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.